ආපසු තුන්වෙනි ධර්ම සංගායනා පවත්වලා ලෝක රටවලට ව්‍යාප්ත කළා. නැවත මේක ප්‍රබෝධයක් ඇති කළා. කලින් කාට මේ වගේ දේවල් වෙලා තියෙනවා. මෙහිදී විශේෂත්වය තමයි අපි ශ්‍රී ලංකා ද්වීපය ගැන හිතනකොට බුදුරජාණන් වහන්සේ දඹදිව හැර වෙනත් රටකට වැඩම කළා නම් ඒ රට හැරීට සඳහන් වන්නේ ශ්‍රී ලංකා ද්වීපය. එනිසාට සුවිශේෂ අවස්ථාවකදී සඳහන් කරන්න පුළුවන්. අනිත් දේ තමයි ත්‍රිපිටකයේ විදිහට අද බොහෝ කරුණු තැන්පත් වෙලා තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරලා තියෙන කරුණු. ආනන්ද හාමුදුරන්ට අග්‍රෝපස්ථායක තනතුර ලැබුණාට පස්සේ උන්වහන්සේ වරයක් කිල්ලෝ බුදුහාමුදුරන්ගෙන් ස්වාමීනි ඔබ වහන්සේ කොතන හෝ තැනක ධර්ම දේශනාවක් කළා නම් ඒ ධර්ම දේශනාව මගේ ළඟට ආවට පස්සේ මට හරි සඳහන් කරන්න කියලා. එතකොට වසර ගණනාවක් ගිහිලා තමයි ආනන්ද හාමුදුරෝ ස්ථිර උපස්ථායක තනතුරට පත් වුණේ. ඒ තනතුරට පත් වෙන කලින් තමයි ශ්‍රී ලංකාවේ බුදුහාමුදුර වැඩම කළේ. බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන්න කලින් ආනන්ද හාමුදුරන්ට අගරෝපස්ථායක තනතුර තිබුණා නම් ත්‍රිපිටකයේ සමහර සූත්‍ර ඇතුළත් වෙන තිබුණා ලංකාවේදී සඳහන් කරපු සූත්‍ර. අපට අවස්ථාව ගිලිලා ගිලිලා තියෙනවා. ඒවන් මේ සුතං ඒකං සමයන් ශ්‍රී ලංකා දීපේ කියලා මේව පටන් ගන්න තිබුණා සමහර සූත්‍ර. දේශනා පටන් ගන්න තිබුණා. නමුත් ඒ අවස්ථාව ගිලිලා ගියා ආනන්ද හාමුදුරුවෝ අග්‍රපස්තයන් හාමුදුරුවෝ පත් වීම ප්‍රමාදයක නිසා. කෙසේ හෝ පින්නතුනේ අපට ඒ ගැන ලොකු අභිමානයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙම දැනගෙන හිටිය මේ පින්බිම තමයි, මේ කුඩා වුණත් මේ රට තමයි කවදා හරි මේ සම්බුදු දහම ඉතිරි කළ ලෝකෙට දෙන්නේ කියන එක. ඒකේ විදිහටම සිද්ධ වුණා. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බුදුදහම ලැබුණට පස්සේ බුදවස 440 වෙනකම් කියන්නේ බුදුහාමුදුරුවෝ ශ්‍රී ලංකාවට වැඩම කළා. තවත් වසර 200ක් විතර යනකම්ම ස්වාමීන් වහන්සේලා කටපාඩමින් තමයි මේ ධර්මය රැගෙන ආවේ. ඊට පස්සේ තමයි අලු විහාරයේදී මේ ධර්මයේ ග්‍රන්ථ ආරම්භ කළේ. ඒක සුවිශේෂ අවස්ථාවක් සංග්‍රහණය කරනවා. අනිත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ නිවැරදි ස්ථානවලට ගිහිල්ලා ධර්ම දේශනා කළත් යම්කිසි කරුණක් විතරයි සඳහන් කළේ. මිහිඳ මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් ලැබිච්ච ලොකුම දේ තමයි උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරනකොට මුළු ත්‍රිපිටකයම කටපාඩම් කළා. ත්‍රිපිටකය විතරක් නෙමෙයි අටුවාදී සියලුම සම්ප්‍රදායන් වරපොත් කළා තමයි උන්වහන්සේ ලංකාවට වැඩම කළේ. අන්නේ බානක පරපුරෙන් පටන් ශ්‍රී ලංකාවට හිමි වුණා. ඒ නිසා එක සූත්‍රයක් දෙකක් අරගෙන ආව නෙමෙයි උන්වහන්සේ 84,000ක් ධර්ම ස්කන්ධයම කටපාඩම් කරගෙන. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා වාසීන්ගේ භාෂාවත් ඉගෙනගෙන තමයි උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ. මෙන්න මේක සුවිශේෂ අවස්ථාවක් සංග්‍රහණය කරනවා. ඉතින් ඒ ලැබෙච්ච උරුමෙහි වර්තමාන හිමිකරුවන් වන ඔබට ලොකු සතුටක් ඇති වෙනට ඕන. එක බෞද්ධයෙක් වෙන්න ඕනේ අපි නතුනේ ශ්‍රී ලංකා භූමියේ කුමන ජාතිය කෙනෙක් ඉපදුනත් ඒ ආශිර්වාදය තියෙනවා. අනිත් කාරණේ මේ බුදුදහම ශාසනය ආරක්ෂා කරන්නට ශ්‍රී ලංකාවේ ඉපදිච්ච සියලුම පුද්ගලයන්ට ලොකු වගකීමක් තියෙනවා. මේක අපි හොඳට ධර්ම දේශනාවලදීම අපි අසුරු කරන්න යගේ තුලිනොත් මේ කරුණ ඉස්මතු කරන්නට ඕන. ඔබට ඇතැමිට ඔබ මතක ඇති ලංකාවේ හිටිය මුස්ලිම් ජාතිකයේ ගීත කිව්ව මුහිදින් බෙක් කියලා. ඔහුගේ අවසාන සර්ජරියට යන කලින් ඔහු දරුවෝ ටික එකතු කරලා ඔහු එක්තරා ප්‍රකාශයක් කළා තියෙනවා. මොකද කාරණේ? ඔහු කියලා තියෙනවා ළමයිනි උඹලා බය වෙන්න එපා. අන්තිම සිංහලයේ ඉන්නකම් උඹලා බඩගින්න ගින්නේ නැහැ කියලා. අන්තිම සිංහලයේ ඉන්නකම් උඹලා කවදාවත් බඩගින්නේ තියන කන්නේ කියලා. මේ මුස්ලිම් ජාතිකයෙක් කියලා තියෙන ඔහුගේ ගීත සදාකාලීන ශ්‍රී ලංකා භූමිය තුල රැවටෙන බව දැනගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි අපි ඒක අනිත් පැත්තට කියන්න ඕන කවදා හරි. ශ්‍රී ලංකා භූමිය තුල අවසාන සිංහලයා ඉන්නකම් ඒ සිංහලයා ආරක්ෂා කරන එක ඒ භූමියේ ඉන්න සියලුම ජාතිකයන්ගේ වගකීමක් කියන එකත් අපි කියන්නට ඕන. මේක පිළිබඳව සරල කාරණයක් නෙවෙයි. මොකද දළදා වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේගේ ජයත්‍රිමා බෝධින් වහන්සේගේ සුළඟ ආශිර්වාදය ඒ සෙවණි තමයි ඒ ලාංකික අය ඉපදෙන්නේ. එනිසා ඒ ආශිර්වාදයෙන් ඉපදෙන හැම කෙනාට මේ සංස්කෘතිය ආරක්ෂා කරන්න, ඒ දහම රැක දෙන්නට, ඒ දහම රැක දීපු ඒ ජාතිය ආරක්ෂා කරන්නට ලොකු වගකීමක් තියෙනවා. තිංගේ කරුණාත් අපි සිතේ තියාගෙන මෙතෙන් පටන් ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සම්පූර්ණයෙන්ම අපේ මානසික දුක් පීඩා දුරු කළ අපට සතුට ලබා දෙන දේශනා කරපු ධර්මය. උන්වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තුල ගොනු කරන්න පුළුවන්. එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනිත් පැත්තෙන් සතිපට්ඨාන. ධර්ම දේශනාව ආරම්භයේ ඉඳන් පින්නතුනි ඔබ මෛත්‍රී සිතිවිල්ල වඩමින් මේ බණ අහන්න. සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියන සිතිවිල්ල තියාගෙන අඛණ්ඩව ධර්ම දේශනාව තුළ ඔබ ඉන්න. අනිත් පැති හැකිතාක් දුරට සිහියෙන් ඉන්න තමන්ගේ කය ගැන, තමන්ගේ සිතට මේ මොහොතේ නරමුණ මොනවාද කියන එක ගැන සිහියෙන් ඉන්න. මේ දෙකම අරවෙ මාරුවට ඉන්න. අපේ ජීවිතේට වටිනාම මැණික් දෙකක් බුදුහාමර දුන්නා. ඒ තමයි මෛත්‍රී භානාවත් සතිමත් බවත් කියන මේ මැණික් දෙක. ඒ මැණික් දෙක අපේ ඇඳුමේ සාක්කු දෙකේ අපි දාගෙන ඉන්නට ඕන. සාක්කු දෙකට දාලා සාක්කු දෙකේ අත් දෙකක් දාගෙන ඉන්න ඕන. නැත්නම් අමතක වෙනවා මේ දෙක තියෙදි කියලා. ඊළඟට අපි හිටගෙන ඉන්නවා. අපි හිටගෙන ඉන්න කොතනද? සීලය තුළ. සීලය පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියන්නේ මේකයි. සියලු දුක් වලින් සියලු ගැටළු වලින් නිදහස් වීමේ මාර්ග විදිහට දේශනා කළේ සීලෙහි පිහිටලා සමත විදර්ශනා දෙක වැඩීම. සම්පූර්ණ බුදුදහම කියන්නේ මේක. හැකිතාක් දුරට සියලු සත්‍යයන්ගේ මෛත්‍රිය වඩන්න. හැකි හැම මොහොතෙම සිහියෙන් ඉන්න. ඒ සිහිය පුරුදු කරන්නට අපට ලබා දෙන ලොකුම පිටුවහල තමයි, ලොකුම උපකාරය තමයි අපේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව නිතර සතිමත් වෙන්නේ. ඒ ආස්වාස ප්‍රස්වාසයට හිත තියාගෙන ඉනකොට ඒකටම තමයි අපට අනිත් ඔක්කොම දේවල් ඇඩ් කරන්න තියෙන්නේ, එකතු කරන්න තියෙන්නේ. හුස්ම ගැනීම පිළිකිරීම පිළිබඳව සිහියෙන් ඉනකොට ඔබ දීපු දානයක් ගැන සිහි කර කර ඉන්න. බුදුහාමරණ දීපු බුද්ධ පූජාව සිහි කර කර ඉන්න. ධර්ම කරුණක් අහපු කාරණයක් මතක් කර කර ඉන්න. රහතන් වහන්සේ කෙනෙක් ගැන මතක් කර කර ඉන්න. ඔබ රැකපු සීලයක් ගැන සිහි කර කර ඉන්න. අමන දාතර සලකපු ආකාරය සිහි කර කර ඉන්න. සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියලා සිහි කර කර ඉන්න. ජීවිතං අනියතං මරණං නියතං කියන එක සිහි කර කර ඉන්න. අපි දක්ෂ වුණොත් අපේ ආස්වාස ප්‍රස්වාසය ගැන හිත වැඩිපුර කාලයක් තියාගන්න එපමණට අපි මොකද කරන්නේ? අපි ආපු ධර්ම කාරණාවල වැදගත්ම කරුණ එකට ඇප්ලයි කරනවා, රීප්ලේස් කරනවා. අමවාසින් ඔබ කූඹියෙකුට දීපු බත්තට කීයක් එන්න පුළුවන්? එතනින් පටන් ගන්න දේ ඉඳලා ඔබේ හිතට මේ මොහොතේ පහළ වෙන ඒ සිත විඥානය, මනෝවිඥානය මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. ඔබේ ඇහැට පේන මේ රූපයේ දිට්ඨිය දිට්ඨමත්තන් දක්වා මේක තමයි හිලම් දර්ශනය. මෙන්න මේ අත පරාසය තුළ ඕනෑම දෙයක් ඔබට මේ සිතට එකතු කරන්න පුළුවන්. ඔබ අහපු ධර්මඥානයේ පමණට මේ දුර යන්න පුළුවන්. එනිසා මේ ධර්ම දේශනාව පුරාම මෛත්‍රී සිතිවිලි ධාරා වඩමින් සතිමත් කාලය ගත කරන්න. එතකොට මේ ධර්ම දේශනාව ඔබට නිකන් දේශනයක් නෙවෙයි, විමුක්තායතනයක් වෙනවා. ඒක මෙතෙන්දි විතරක් නෙවෙයි පේනොත්දී මෙතනින් නැගිටලා යනකොට ගිලංගස වළඳන්න ගියත් වෙනත් තැනකට ගියත් සිහියෙන් යන්න. සිල් සමාදානයේ අවසන් වෙල යනකොටත් පුළුවන් නම් මේක උපරිම තියාගන්න. ගෙදර ගිහිල්ලත් මේක තියාගන්න. රාත්‍රියේ නිින්දට යනකම්වත් තියාගන්න. නිදේ ගන්නකොට පොට්ටේ දෙපැත්තෙන් දෙක තියලා නිදියන්. ආයු දැසන් තවදිලා ආයි සාක්කුව දාගන්න මේ දෙක. නැකිට ගමම්ම ඇඳෙන් බහින කලින් ආයි මෛත්‍රියයි සතිමත් භාවයේ සාක්කු දෙකේ දාගන්න. දාගෙන අත් දෙක සීතල නම් සාක්කු දෙකට අත් දෙකක් දාගන්න. එතකොට මේ දෙක ස්පර්ශ බැඳීම් කොයි වෙලෙත් තියෙන්නේ. මෙන්න මේකේ කාලය පින්නතින් වැඩි කරන්න අපේ ජීවිතයේ සමස්ත ජීවිතයේ සම්බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ මේ දෙක දිනු කිරීමමයි. වෙන කිසිම දෙයක් නෙවෙයි. එක අතකින් තමන්ගේ ලෞකික මට්ටමේ කුසලය ඉහළටම දිනු වෙනවා, අනිත් පැත්තෙන් සතිපට්ඨානයත් එක්ක තමන්ගේ පරිසම්පාදයේ පිළිබඳව දැනුම මට්ටමට ප්‍රඥාව දිනනවා. පින්නතුනේ මුලින්ම අපි කරුණ කීපයක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අද අප මාතෘකා වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේන සීහෝපම සූත්‍රය. සිංහේ පිළිබඳ උපමා කළ තියෙන සූත්‍රය. බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ නොයේ කරුණ සිංහට උපමා කළ තියෙනවා. සිංහනාදය, සිංහසේයාව, සිංහාවලෝකනය මේ වගේ කරුණ සිංහට උපමා කළ තියෙනවා. එතකොට මේ සූත්‍රයෙන් සඳහන් කරන්නේ මේ වගේ කාරණා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා සිංහයා දහවල් කාලයේහි උදෑසන කාලේ හුඟක් නිදා ගන්න සිංහය. නිදාගෙන දහවල් ඔහු නැගිටිනවා. නැගිට උලා ඔහු ගොදුරු හොයාගෙන යන කලින් ලොකු ශබ්දයක් කරන සිංහනාදයක් කරනවා. මෙන්න මේ සිංහනාදය කරපු අවස්ථාවේදී සත්තු හුඟක් බය වෙනවා. ඈඳස් හතරේ කැලෑවින සත්තු ඉන්නවනම් කැලේ ඈතට යනවා. ගල ගුහාවල ඉන්න සත්තු ඉන්නවනම් ගල ගුහාවල ඇතුළටම යනවා. වතුරේ ඉන්න සත්තු ඉන්නවනම් වතුරේ ඈතට යනවා. ගස්වල ඉන්න කුරුල්ලෝ ඉන්නවනම් පියහඹල ඈතට යනවා. අර සද්දෙට බයයි කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අන්නේ වගේ තමයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරනවා. මොකද දේශනා කරන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමදියෝ ඉති රූපස්ස අත්තංගමෝ. ඉති වේදනා සංඥා සංඛාර විඥාන මේ රූප වේදනාදී ස්කන්ධ පංචකය ඒ ස්වභාවය මේක ඒක හටගන්නේ මේක ඒක නිරුද්ධ වෙන්නේ මෙහෙම ඒක නිරුද්ධ වෙන මාවත මොකද්ද? නැත්නම් මේ රූප ආදී ස්කන්ධ පංචකය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ලෝකෙට දේශනා කරනවා. දේශනා කරනකොට මොකද වෙන්නේ? මේ ශබ්දයේ මුළු විශ්වයේ පුරාම පැතිරලා යනවා. පැතිරලා යනකොට බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ට මේ ශබ්ද ඇහෙනවා. ඇහිච්ච ගමන් මේ බ්‍රහ්මයන් කැටි ගන්නව බියටපත් වෙනවා. ඇයි? ඔවුන්ට දීර්ඝාස්ක තිමිත නිසා වූ ඉතන් හිටියේ ඒ බ්‍රහ්මාත්ම භාවය සදාකාලිකයි කියලා. මේ අනිත්‍යයෙන් ලෝකෙට ධර්ම දේශනා කරනකොට බ්‍රහ්මයන් ලොමු දහ ගැනීමට පැත් වෙනවා. අර සිංහයා සිංහනාද කරනකොට අර සත්තු බය වෙනවා වගේ කියලා. ඒ වගේම පසු කාලින මේ බ්‍රහ්මනොත් බනහලා ඔවුනොත් මේ ධර්මයේ ප්‍රයෝජන ගන්නවා කියලා සඳහන් කරනවා. මේක තමයි සීහෝපමා සූත්‍රයේ සාරාංශය. පින්නතර මේ සූත්‍රය අපි ටිකෙන් ටික විස්තර කරන ගමන් මගේදී අපි මුලින්ම සඳහන් කරන්න කැමති කාරණා කීපයක්. අපි මේ සමීපතම දවස්වලදී කරපු දේශනා ගානකදීම මේ කාරණා විහාරස්ථාන කීපකෙදීම සඳහන් කළා. පින්නතර මේකට ආසන්නතම හේතු තියෙනවා. සමහර පින්නතුන්ගේ ජීවිත දෙස බලන විට අපට පේන දෙයක්. ඇතැමිට අපි ලොකෝ ධර්ම කාරණා සාකච්ඡා කරනවා. හේතුඵල ධර්ම පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව, පටිසම්පාදය, ස්කන්ධ පංචකය මේ වගේ ගැඹුරු ධර්ම කාරණා අපි අහනවා. හැබැයි පින්නතුන් ඇහුවට අපට සමහර විට අපේ ජීවිතයේ අවශ්‍යම තැනකට අහිමි වෙලා යනවා. ඒ මොකද්ද? ඒ තමයි සුගතිගාමී වීමේ මාර්ගය අපට අහිමි වෙලා යනවා. ඇතැමිට අපි නිවන් දකින කියලා හිතලා මේ වැඩ කරන්නේ. බලාගෙන ගියාම නිවන නෙවෙයි සුගතියවත් ලැබෙන්නේ නැහැ. පින්නතුනි හිතන්නේ මම මේක සරල දෙයක් කියලා. මේක නිකන් වචන ටිකක් විතරක් කියලා හිතන්නේ. මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒකයි මේ කියන්නේ. ඒ නිසා සමහර අයට ප්‍රශ්නයක් කොහොමද අපේ මරණයන් මැත්තේ ජීවිතය කොතෙන්ද අපි යන්නේ කියන එක ගැන අපිට කොහොමද දැනගන්නේ කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. ඇත්තටම පින්නතුනි ඔබ ධර්මයෙන් දන්නවා නම් ඔබටම ඔබගෙන තීරණය කරන්න පුළුවන් හරියටම ඔබ දැන් කොතෙන්ද යන සූදානම් ඉන්නේ කියලා. ඒක මරණාසන්න මොහොතේ වෙන සිද්ධියක් නෙවෙයි. ඒක අපිට කලින් අපේ ජීවිත චර්යාවත් එක්ක අපේ චින්තන ක්‍රමයත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන්. පින්නතුනි අපේ ජීවිතයේ වැඩිපුර හිතන්නේ කුමක් ගැනද? අපි දවසට වැඩිපුර සාකච්ඡා කරන්නේ මොන දේ ගැනද? අපි ගනුදෙනු කරන්නේ කුමන දේක් පිළිබඳවද කියන කාරණේ මතයි ඊළඟ භවයේ කෙනෙක් තීරණය වෙන්නේ. මෙන්න මෙතෙන්නේ පින්නතුනි අපි වා සැලකිලිමත් වෙන්නට ඕන. අපි කරන පින්කම් නිසා අපට හිතෙනවා අපි සුගතිගාමි වෙයි කියලා. වෙන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ කියලා අපට ඒකාංශිකව කියන්න බෑ. නමුත් පින්නතින ඔබ විමසලා බලන්න ඔබ කරන ඒ පින්කම් කොයිතරම් දුරට ඔබට ශක්තිමත්ද කියලා. ඔබ ලොකු පින්කම් වලට ජීවිත අතගහලා ඇති. කටින පින්කම් සිදු කළා ඇති. විහාරස්ථාන පූජා කළා ඇති. භාවනා මධ්‍යස්ථාන වලට කුටි පූජා කළා ඇති. ළඟම ඥාතීන් මහානක පැවිදි කරවලා ඇති. මේ වගේ නොයෙක් දේවල් ඔබ කරලා ඇති. සිවුරු පූජා කළා ඇති. අටපිරි කර පූජා කළා ඇති. මෙම්වා පින්කම් ජීවිතේ කරපු නැත්නම් ඔබ. නමුත් පින්නතින කල්පනා කරලා බලන්න ඒව කොයිතරම් දවසකට ඔබට හිතනවද කියලා. ඒ කරපු පින්කම් ප්‍රමාණයෙන් කොච්චර ප්‍රමාණයක්ද ඔබට දවසට හිතෙන්නේ? මෙන්න මේ හිතන ප්‍රමාණයෙන් තමයි තීරණය කරන්නේ පින්නතින අපි අනේ ස්ථාන කොතනද කියන එක. අපි කරන පින්කම් කොයිතරම් දුරට ශක්තිමත්ද කියන එක තීරණය වන්නේ ඒ පින්කම් වලින් අපට ආධ්‍යාත්මික සතුටක්, නිරාමිස සෝයක් අපට ලැබෙන්නට ඕන. අපේ හිතට සතුට ලැබෙන දේ ගැන අපි වැඩිපුර හිතමින් ඉන්නේ. අපේ තියෙන දැක්මේ ප්‍රමාණයට අපේ ජීවිතයේ සතුට දිනපතා සතුට වැඩිපුර ලැබෙන දේ ගැන තමයි වැඩිපුර තමන් හිතන්නේ. දවසට වැඩිපුර සතුට ලැබෙන දරුව ගැන කල්පනා කළා නම් දරුව ගැන තමයි හිතේ තියෙන්නේ. දවසට වැඩිපුර සතුට ලැබෙන මොනුගුරු මිනිවිරිය ගැන නම් ඒ ගැන තමයි වැඩිපුර හිතන්නේ. ඒ ගැන තමයි අන්තිම මොහොතේ හිතෙන්නේ බොහෝ විට. දිනකට වැඩිපුරම හිතන්නේ බැංකු පොතේ ඉතුරු කරපු සල්ලි ටික ගැන නම්, ඉඩම ගැන නම්, ගෙදර ගැන නම්, ඒ ටික තමයි බොහෝ විට අන්තිම මොහොතේ හිත දෙන්නේ. එහෙනම් අපි මොකක්ද කළ යුත්තේ? අපි බොහෝ විට කියන්නේ මේව ගැන එච්චර හිතන්න එපා, පිනක් ගැන හිතේ තියෙන කියලා තමයි අපි කියන්නේ නේ. එහෙම කිව්වට ඒක වෙන්නේ නැහැ පිළිතුරුනේ. අපිට මනදීව කියන්න පුළුවන්. ඔය දරුව ගැන එච්චර හිතන්න එපා, ඊට කඩන් ගැන එච්චර හිතන්න එපා. කරපු පිනක් ගැන හිතේ තියෙන කියලා ගන්න අපි බණේදී කියන්නේ. නමුත් එහෙම කිව්වට ඒක වෙන්නේ නැහැ පිළිතුරුනේ. ඒක වෙන්න නම් අපි අපේම ජීවිතවල පරිවර්තනයක් වෙන්නට ඕන. මොකද පරිවර්තනය සද්ධාතේ තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ගැඹුරුම කරුණු ගැන අපට ශ්‍රද්ධාවක් තියෙනට ඕන. විශ්වාසනීයත්වයක් තියෙනට ඕන. මොකක්ද ඒ විශ්වාසනීයත්වය? ඒ තමයි ධර්මයේ සාක්කාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි කියන විශ්වාසය තියෙනට ඕන. ඒ මොකද්ද කියන්නේ? අපට ජීවිතේ අපි කරන කටයුතු වලින් අනිත් සියලුම කරුණු වලට වඩා මේ ධර්මයේ පුහුණු කිරීමේ ආනිසංස ඉතාම ඉක්මනින් ලැබෙනවා කියන විශ්වාසය. මෙන්න මෙච්චරයි පින්නතුනේ අපට ඕන වෙන්නේ. ඇත්තටම අපිට ඒක එහෙම තියෙනවද? ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා අපි කියනවා. ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්විතිකෝ කියලා කියනවා. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියලා කියනවා අපි. ඊතර බුද්ධ පූජාත් කියනවා. නමුත් තම තමන් ගැන පිළිතුරු කල්පනා කරලා බලන ඇත්තටම මේ ධර්මයේ තියෙන කරුණ පුහුණු කරනකොට ඒ දේ ජීවිතයේ සිදු කරන සියලුම කරුණ වලට වඩා ඉක්මනින්ම ප්‍රතිඵල මේ ධර්මයෙන් ලැබෙනවා කියන විශ්වාසය තමන් තුළ තියෙදි කියලා බලන්න. නමුත් අපි ජීවිතයේ කොයිතරම් දේවල් ගැන විශ්වාසය තියෙන කටයුතු කරාද? අපි පාසල යන කාලේ අවුරුදු 10ක් ඇතැම් විට 12ක් අපි එක දිගට ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ගිය අපි පහේ පන්ති යනකන් ශිෂ්‍යත්ව පහසුවේ කියලා විශ්වාසයක් තිබුණා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ පහසුවේ කියලා විශ්වාසයක් තිබුණා. උසස් පෙළ පහසුවේ විශ්වවිද්‍යාලය කියලා විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය නිසා එක සෙමස්ටරයක් කඩන කර, එක මාසයක් කඩන කර, එක දවසක් ඇතැම් විට අපි මගහැරවගන්නේ නැතුව අපි පාසල ගියා. බලන්න අපේ පාසල කාලේ එක දිගට මාස දෙකක් ඉස්කෝලේ යන්න බැරි වුණා නම් මොකද වෙන්නේ? අද ඔබ ලබලා තියෙන ওই මට්ටම නෑ සමහර විට. අබ අද ඔබ ජීවිත වෙන ස්ථානෙ ගිහලා නැන්නේ. ඔබට විශ්වාසය තිබුණ මේ තරම් කාලයක් පාසල ගියාම මේ ප්‍රතිඵල ලැබෙනවා කියලා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ අවුරුදු ගානම කැප වුණා අපි. උපාධිය ලබන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබ්බා අපිට. උපාධිය ගත්තට පස්සේ රැකියාවට යනකොට මාසය අවසානට පඩිය ලැබෙනවා කියන විශ්වාසය අපිට තිබුණා. බැරි වෙලාවත් ඔබ දන්නවනම් මාසයන්තිමට පඩි හම්බෙන්නේ නැහැ කියලා. ඔබ ওই වගේ පාන්දර මාවදෙල යනවද? දැන් ওই උදේට වැඩට යන්න තියෙන උනන්දු ඔබට තියනවද? කණි හම්බෙන්නේ නැහැ කියලා දන්නවද? ওই තියෙන ප්‍රයාසීලිතේ මොකුත් නැහැ පින්නතුනි. මේ සියලුම දේවල් අපි බොහෝම උනන්දු වෙන්නේ කරන්නේ මේ මාසයන්තේ වෙන හම්බෙන කඩිය ගැන අපට විශ්වාසයක් තියෙනවා. නැත්තම් සති දෙකකට වරක් ලැබෙන කඩිය ගැන විශ්වාසයක් තියෙනවා. දිනකට වැටුප් ලබන කෙනෙක් නම් දවසේ වරුණාට පස්සේ කඩිය ලැබෙනවා කියන විශ්වාසයක් තියෙනවා. වැඩි දෙයක් සමා අපි ડોක්ටර් පර්මන්ඩියකට යන්න ගියත් වෙලාව පොඩ්ඩක්වත් මාරු කරන්නේ නැහැ, වෙනස් කරන්නේ නැහැ. වෙලාවක් දාලා දුනොත් අනේ මේ පුතා ඉස්කෝලට දාන්න තියෙනවා. අද පන්සලට යන්න තියෙනවා. ඒ කිසිම දෙයක් ඔබ කියන්නේ නැහැ. ඒ ડોක්ටර් පර්මන්ඩියකට වෙලාවට යනවා. ඒ විතරක් නෑ, අරම ගානේ පින්නතුනේ පාටියකට ගියත් බලන්න. පාටියට යනකොට තරකු කරන්නේ නැහනේ. තරකු කරොත් කැමරේ එක නැති වෙයි, හිස් බඩින් එන්න වෙයි. ඒකට වෙලාවට යනවා අපි. හැබැයි එහෙම කරන අපි බලන්න පින්නතුනේ ඒ ප්‍රමුඛත්වයේ මේ ධර්මය ළඟදී තියෙද කියලා බලන්න. තියෙන පින්නතුනේ ඉන්නව නැත්තේ නෑ. එහෙම නෑ කිව්වම ඔබ තරක් කරගන්න එපා. හොඳයි, මෙතන වාක් ඉන්නවා. නමුත් බලන්න ඒ අවධානය, ඒ සැලකිල්ල ඔබ මේකට තියෙද කියලා. පින්නතුනේ විතරක් නෙවෙයි, අපි බත්තිගාන අතර ගත්තොත් ඒ බත්තිගාන ගැන අපට විශ්වාසයක් තියෙනවා. තම ටික මොහොතකින් ඒ පිඟානේ තියෙන කැම ටික අත ඔස්සේ කඩට යනවා කියන විශ්වාසය තියෙනවා. පින්නතුනේ ධර්මය ළඟදි කොහොමද? බත්තිගානේ තියෙන කැම ටික කඩට යනවා විතරක් නෙවෙයි, ඊටත් ආසන්නේ මේ නාසය ආශ්‍රිතව හිට තියලා සියලු සත්ත්වෝ සුවපත්ත්වවා නැත්තං චක්කු අනිච්චං රූපං අනිච්චං චක්කු විඥානං අනිච්චං කියලා මෙතෙන්ටම නාසයේ ළඟටම අපිට ඇප්ලයි කරන්න පුළුවන් මේක. පින්නතුනේ මෙන්න මේක පුහුණු කරලා මේකේ රිසල්ට් එක අපිට ලැබුණොත් අපි එදාටයි පින්නතුනේ ඇත්තටම බුදුහාඳුරු කෙරේ සංඝාව තියෙන්නේ. එදාටයි අපි ජීවිතේ විඳින්නේ. එතකන් අපි ජීවිතේ විඳිනව නේ පින්නතුනි, ජීවිතේ විඳවනවා අපි. අපිට කොයිතරම් පහසුකම් තිබුණත්, කොයිතරම් දරුවෝ අපිට ඉගෙනගෙන හිටියත් ලෝක ප්‍රකටව, කොයිතරම් දරුවෝ ඉහළ විශ්වවිද්‍යාල ගියත්, කොයිතරම් ගෙදර ලොකෝට හැදුවත්, ඇත්තටම බලන්න පින්නතුනි මේ ඔබ පොඩක් කලින් ඉඳන් ආපු ගමන් මගේ ඔබේ සතුට එන්න එන්නම වැඩි වුණාද අඩු වුණාද කියලා අවංකව බලන්න. ඇත්තෙම අපිට හිතේ වැඩිපුරම සතුට හිටියද ඉස්කෝලේ බාර දෙන කලින් කියලා. නැත්තම් හිතේ විශ්වවිද්‍යාල යන කලින් කියලා. නැත්තම් හිතේ විවාහ වෙන කලින් තමයි සතුටේ හිටිය කාලය කියලා. පින්නතුනේ එන්නේ නම් සතුට අඩු වුණා මිසක් සතුට වැඩි වුණේ නෑ අපේ ජීවිතවල. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහලු වෙන ලෝකයා මහලු වීමෙන් නිදහස් වීම කියලා කරන්නේ මහලු වෙන දේවල් ටිකක්ම ළඟා කර ගැනීම කියලා. ලෙඩවීමෙන් බේරෙන්න කියලා ලෝකය කරන්නේ ලෙඩ වෙන දේවල් ටිකක්ම රැස් කර ගැනීම. මරණය නිදහස් වෙන කියලා කරන්නේ මරණයට පත් වෙන දේවල් ටිකක්ම ළඟා කර ගැනීම කියලා. එහෙනම් පින්නතුනි මේ අපි අද යන ගමන් මඟ සාමාන්‍ය ලෝකයේ කෙනෙක් යන ගමන් මඟ බාහිර පුද්ගලයන් ද්‍රව්‍ය විතරක් නෙවෙයි අපේ ශරීරයේ ගැනුණත් විශ්වාසය තියෙනනම් අපි කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපි සතුට වැඩි වෙන ගමන් මඟක නෙවෙයි ඉන්නේ, සතුට අඩු වෙන ගමන් මඟක. එකවංගෝ තේරුම් ගන්න. අන්න එහෙනම් බුදුහාමුදුරු දේශනා කරනවා සතුට වැඩි වෙන ගමන් මඟ මොකක්ද කියලා. සංකාර උත්පත්ති සූත්‍රයේ දේශනා කරනවා කාරණා පහක් ගැන. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් බව, දන් දීම, ප්‍රඥාව. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් බව, දන් දීම, ප්‍රඥාව. මෙන්න මේ කරුණු මෙහෙරට දිනු කරවතින් ඒ දිනු කර පමණට තමන් බලාපොරොත්තු වෙන ඒ අභිමතාර්ථයන් රැසක් ඉෂ්ට කරගන්න පුළුවන් කියලා. මේ කරුණු පහෙන් අපි දිනු වෙනවාද කියලා බලන්නේ කොහොමද? අපට එක විනාඩි 10කින් මේ පහම එක විට අතමිට කරන්න පුළුවන්. බුදුහාමරෙන් අරහන් ගුණයන් සිහි කළා. ඒ වගේම පංචශීල සමාදන් වෙලා බණ කඩේ බුත්හල සබපවස ගාතාව ආපු ධර්ම කාරණේකුත් මතක් කළා. සියලු සංස්කාර අනිත්‍යයි කියලා මෙනෙහි කළා. විනාඩි 10 ඉවර කරන්න පුළුවන්. කල්ල දවසේ අනිත් හැම වෙලාවෙම සාමාන්‍ය විදිහට කෙලෙස හිත වෙනවා. අවුරුදු 100ක් ගිහිලා බලන්න පින්නතු වෙනසක් වෙනාද කියලා. ජීවිතේ ලොකු වෙනසක් වෙලා නැහැ. කවුරු හරි බැනනොත් අපි ඒ බැන මෙහෙම මහනවා. ඒ දුකට එහෙම වෙනවා. යම් කිසි දෙයකට ආසාව වුණොත් ඒකට එහෙම ආශා කරනවා. ඒ ආශාව වෙනසක් නෑ අපට. එහෙනම් මේකෙන් ප්‍රතිඵල ලබන්න මොකද කරන්න ඕන? මේ කරුණ පහ ජීවිතේ වැඩිපුර මතකයේ රැඳෙන විදිහට අපි යෙදෙන්න ඕන. බුදුහාඳුරු කෙරෙහි තියෙන බුද්ධ පූජාව හුදෙක් දානයක් නෙවෙයි. ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ඔබ ශ්‍රවණය කරන ධර්මයේ හුදෙක් ධර්මයේ පවණක් නෙවෙයි. ඒක ධර්මානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ඔබ ස්වාමීන් වහන්සේලාට සලකන පිරිකර පූජා කිරීම දානය පූජා කිරීම හුදෙක් සංඝසතු දානයක් විතරක් වෙන්න බෑ. ඒක සංඝානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ඔබ දෙන දානය හුදෙක් දානය පමණක් වෙන්න බෑ. ඒක චාගානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ඔබ රකින්න සීලය හුදෙක් සීලය පවණක් වෙන්න බෑ. ඒක සීලානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ඔබ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම එත්තාවතාචං හේහි කියලා ගාථාවට විතර සීමා වෙන්න බෑ. ඒ දෙවියන් දෙපින් අනුමෝදන් කිරීම දේවතානුස්සති භාවනාවක් බවට පත් වෙන්නට ඕන. ඔබ අනිත්‍ය සංඥාව ආදී වැඩිම දස සංඥාව වැඩිම දක්වා දිරි වෙන්නට ඕන. මෙන්න මෙහෙම ජීවිතයේ සකසා ගත්තොත් අපේ ජීවිතේ වෙනසක් වෙනවා. මොකද්ද වෙනස? සන්තුට්ටි පරමන් දනන් කියන එකේ මෙන්න මේත් එක්ක. එතකන් අපි ඕනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ. අපට නියම විදිහට ජීවිතයේ තෘප්තිය එන්නේ මෙන්න මේ කරුණුත් එක්ක ජීවත් වෙනකොට. මේ මට්ටමට එනකොට අපට ජීවිතයේ අපේ දරුවා පිළිබඳව හිතන වෙලාවට වඩා අපට හිතෙන්නේ මේ කරුණ ගැන. අපේ රැකියාව ගැන දවසට හිතන කාලයට වඩා හිතෙන්නේ මේ කරුණ ගැන. ඇතැම් විට අපේ ශරීරයේ තියෙන ලෙඩක් රෝගයක් ගැන හිතනට වඩා හිතෙන්නේ මේ කරුණ ගැන. අපේ රූප සම්පත්තිය ගැන හිතනට වඩා හිතෙන්නේ මේ කරුණ ගැන. එතකොට අපට කියන්න අවශ්‍ය නැහැ ওই දේ පළවට දරුවන්ට එච්චර ආසා කරන්න එපා හිතේ තියෙන එපා කියලා අමුතෙන් කියන්න ඕනේ නැණීට දහන්න ඕනේ නැහැ. එදාට තමන්ම මේක තමයි කිව්ව අත දීපා වික්‍රී රතක සරණා කියන තමන්ටම තමන් පිළිසරණක් හදාගෙන. රැකෙනක්ෂා කරන යුතුයකම් කරන ඉගෙන කියා ගන්නවා. නමුත් ඒව තමගේ අවසාන ඉලක්කය ෆයිනල් ගෝල් එක විදිහට නෙවෙයි කරන්නේ. ඒව තමන්ගේ යුතුයකම් කාර්යභාරය සඳහා විතරයි කරන්නේ. තමන් දන්න මේ කිසිම දෙයකින් අවසානයේ තමට සැනසීමක් නැති බාධා නම් අවසානයේ තමන්ට සැනසීම තියෙන්නේ මෙන්න මේ කරුණ වලින් දිනුනහම කියන කරුණ ගැන තමන්ට විශ්වාසනීයයක් එනවා. තමන්ට දවසේ වැඩිපුර ආහාර ගන්න බුදුරජාන් වහන්සේ සිහිපත් වෙනවා. අපේ හද මඩල බුදු කුටියක් බවට පත් වෙනවා. ධර්ම කරුණ තමට නිතර නිතර මෙනෙහි වෙනවා. ඒක හුදෙක් ධම්මානුපස්සනාවක් විතරක් නෙවෙයි. ඒක ධම්මවිද්‍ය සම්බොජ්ජංගේ කරාම දිනු වෙනවා මේක. ස්වාමීන් වහන්සේලා නිතර මතක් වෙනවා සරියුත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, මහාකාශ්‍යප හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ මේ තමයි තමගේ ජීවිතයේ යාළුවන් බවට පත් වෙන ඊට පස්සේ. විසාඛාව, බන්දුල මාලිකාව, චිත්තද්‍රෝපතිය, කුජ්ජුතරාව, නන්දමාතාව මෙන්න යාළුවෝ ඊට පස්සේ. අර ඔබ මුලා කරපු ඔබෙන් සල්ලි ණයට ගත්තු යාළුවෝ නෙවෙයි ඊට පස්සේ මතක් වෙන්නේ. ඔබට ඊට පස්සේ මතක් වෙන්නේ ඔබේ අභ්‍යන්තර ලෝකයේ, ආධ්‍යාත්මික ලෝකයේ මිතුරන් මොන ගහිනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, මේ පින් කරුත් එක්ක තමන් දීපු දානය ගැන නිතර නිතර මතක් වෙන ඒ විතර සතුට වෙනවා. ඇතැම් විට මාසිකව දන් දෙන කෙනෙකුට වඩා සතිපතා දාන දෙන කෙනෙකුට වඩා අවුරුද්දට එක් වතාවක් දාන දෙන කෙනෙක් ඊට වඩා පිනක් කරගන්න පුළුවන්. ඇයි? එක අවුරුදු දීපු දානේ ඊළඟ අවුරුදු දවසේ එන කම්ම මතක් කර කර ඉන්නවා. චාගානුසති භාවනා කරගත්තේ ඒක. ඇතැම් විට අවුරුද්දට එක දවසක් පන්සිල් සමාදන් වෙන්නේ. හැමදාම තමා රැකපු සීලය ගැන මතක් කර කර ඉන්නවා. අවුරුද්දට එක පොය සිල් සමාදන් වෙන නිසා පොඩි විතරයි නමුත් යාට සීලය හැමදාම මතක් කරගෙන සතුටු වෙනවා. සීලානුසුති භාවනාවක් කියලා. අන්තිමට පේන තුන උඩ පේන තියෙන්නේ අනිත්‍ය සංඥාවයි. ඔහු දන්නවා බාහිර ලෝකයේ සම්මුති ලෝකේ ලබන සතුටට වඩා නැදගත් වෙන්නේ බාහිර ලෝකයක් හට නොගන්නාසේ සමුදේවය දැකීම ශුන්‍යතාවයට හිත තිබීම කියන එක ගැන ඔහු දන්නවා. ඔහුගේ ඊළඟ සතුට තියෙන්නේ මේ දක්වා යනවා. අර සාමාන්‍ය මට්ටමේ කරන පින්කම් ටික අතිබික්ක වේ කම්මං සුඛං සුඛ විපාකං සුදු විපාක ගැන දෙන සුදු කර්ම වටපත් වෙනවා. නමුත් ඒ අතර මෙයා නාසි ආශ්‍රිතව හිත තියලා ඇස අනිත්‍යයි ඇස මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. රූපේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. චක්කු විඥානේ නිරුද්ධ වෙනවා. චක්කු සංපස්සේ නිරුද්ධ වෙනවා. මනෝ විඥානේ නිරුද්ධ වෙනවා. මේ සමුදේ වැය හට ගැනීම නිරුද්ධ වීම බලමින් මොහොයින්. මේකට කියනවා අතිබික්ක වේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුඛ විපාකං කම්මකයයි සංවදති. කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. මේ අනිත්‍ය සංඥා දිස සංඥා වැඩිම ඒවා කම්මකයයි සංවදති. කර්මේශේ කිරීම සඳහා හේතු වන කර්ම. ස්කන්ධ පංචකයේ උපචේත රැස් කිරීමට නෙවෙයි ස්කන්ධ පංචකයේ අපචේත යන්නේ. අර අභ්‍යන්තරයේ ගොඩනගාගෙන ඉන්න නිරුද්ධ වෙච්ච නිත්‍ය වශයෙන් අරගෙන තියෙන සංඥා ටික දැන් ටිකෙන් ටික ශේය කළ දියාරුපල්ල හරිනවා. විදර්ශනාව නැමැති මේ රැස් දහරින් අර සංයෝජන කියන නැත්නම් සංස්කාර කියන මේ අයිස්බර්ග් එක ටිකෙන් ටික දිය කළ හරිනවා. ස්කන්ධ පංචකයේ උපචේත යමින් පින්නතින් මෙන්න මේ කෙනා තමයි ජීවිතේ ඕනම වෙලාවක ජීවිත අත්හරින සෝදානම වෙනකොට බයක් නැති මොහොත වෙන එක. මෙන්න මේ කෙනාට තමයි නියම ඉන්ෂුරන්ස් එක තියෙන්නේ. යම් කිසි කෙනෙකුට පින්නතින හොඳ ආදායම් මාර්ගයක් තියෙනවා නම් නැත්නම් බැංකු පොතේ ලොකු මුදලක් ඉතුරු කරලා තියෙනවා නම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා නම් මාසිකව ලොකු ආදායමක් ලැබෙනවා නම් කිසි බයක් නැහැනේ. හැමතැනම ඇවිදිනවා කුරුල්ල වගේ ඉන්නවනේ. අන්න ඒ වගේ තමයි පින්නතින් මෙන්න ඉන්ෂුරන්ස් එක. මේ කර ලයිෆ් ඉන්ෂුරන්ස් එක හෙල්ත් ඉන්ෂුරන්ස් එක වගේ නෙමෙයි ඉන්ෂුරන්ස් එක. මේ ඉන්ෂුරන්ස් එක තියෙනවා නම් ඕන වෙලාවක ඥාතීන්ට බයි කියන සෝදානම ඉන්නේ. ඔන්න බයි මෙන්න ගියෝ කියලා යනවා. ආයන්තිම මොහොතේ දුවේ පුතේ කියලා කෑ ගහන්නේ දඟලන්නේ නැහැ පින්නතින් ඊට පස්සේ යන්නේ. මීට වඩා හොඳ තැනකට ඉහළ තැනකට කුරුල්ලෙක් වගේ නිදහසේ පියාඹල යනවා. හැබැයි ඔහුට මේ ජීවිතේ නැති කරගන්න ඕන කියලා අමුතු ඉක්මනකුත් නැහැ. මරණාසන්න මොහොතේ අමුතෙන් ඉන්න කියලා ලොකු ආසාවකුත් නැහැ. මේ දෙකම අඩු වෙනවා ඔහුට. මෙන්න තමන් බලාගන්න තමන් සුගතිගාමි වෙන ඉන්ෂුරන්ස් එක අරගෙනද නැද්ද කියලා තියෙන තමන්ම බලාගන්න තමන් ඉන්න මට්ටම. එහෙම නැත්නම් ඉක්මනටම වේගෙන් මේ සඳහා අවශ්‍ය ගුණ දහම් දෙක දිනු කරගන්න. ධර්ම ශ්‍රවණය කරන්න එකට පුහුණු කරන්න. වෙන කරන්න දෙයක් නැහැ. මෙන්න මේක හරියට දිනු කළ තමන් හිටියොත් ඥාතින්ට කියන්න මම මියගිය දවසේ අමුතුවෙන් පාසල් දෙන්න ඕනේ නැහැ මම වැඩේ හරි කියලා තමන්ට කියන්න පුළුවන් තමයි තියෙනවා. මේක නැති වුණොත් තමයි කෙනෙක් මියගිය ගමම ඊට පස්සේ මතක් වෙනවා මතක වස්ත්‍රයක් පූජා කරා. ලොකෝ කලබලයක් ඊට පස්සේ මෙන්න පින් අනුමෝදන් කරන්න හත් දවසේ දාන තුන් මාස දාන දැන් සැකයි කොහේ මේ මිනිස්සු ගිහිල්ලා දෝ කියලා. පින්නතුනි මේක මිය ගිය කෙනා විතරක් නෙවෙයි අපි අපේ ඥාතීන්ට කියලා තියන්න මට්ටමට හිත දිනු කරලා ඉන්න මේ විශ්වාසනීය ඇති කරගෙන ඉන්න. මේක තමයි හැබැයි ආධ්‍යාත්මික දියුණුව. පින්නතුනි මේ විශ්වාසනීයත්වය අපට මේ සම්බුද්ධ ශාසනය තුල ලබන්න බැරි නම් අපි මෙතෙක් කල බණහව එකේ සිල් ගත්තෝ කිය අපි නිසි ප්‍රයෝජන අරගෙන නැහැ. එහෙනම් අපි ධර්ම ශ්‍රවණය කළා තියෙන දන් දෙල තියෙන මොකටද? ඒව කළා තියෙන අපේ මාන්නය වැඩි කරගන්න, තෘෂ්ණාව වැඩි කරගන්න, අපේ ලොකුකම වැඩි කරගන්න. වෙන දෙයකට නෙමෙයි ඇත්තටම අපි කළා තියෙන එක. අපි ඇත්තටම අපි ඒ කරපු දේ කළේ අපේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු කරගන්න නම් තමා මේ මඟට ඇවිල්ලා තියෙන තෝරන. ඒ විතරක් නෙවෙයි තමන් ගැනම බලන්න මේ ආපු ගමන් මගේදී එන්න එන්නම තමන්ගේ ලෝභකම, තෘෂ්ණාව, මාන්නය, සක්කාය දිට්ඨිය අඩු වුණාද වැඩි වුණාද කියලා බලන්න. ටිකෙන් ටික බලන්න තමන් ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ගෙදරට තියෙන බැඳීම වැඩිද? ගිය අවුරුද්දට වඩා අමනාපයගේ ලිස්ට් එකේ නාම ලේඛනේ වැඩි වුණාද අඩු වුණාද? ඉන්න අයගේ නම් නැකුවද ඩිලීට් කරාද අලුතෙන් නම් ඇඩ් කළාද කියලා තම තමන්ම බලගන්න. මේක තමයි තමන්ගේ සාර්ථකත්වයේ තමන්ටම බලන ක්‍රමය. වෙනත් අයගේ අපට රෙකමෙන්ඩේෂන් අවශ්‍ය නැහැ. පින්නතුනි මේක අවසාන ප්‍රතිපලය මොකද්ද? අවසාන ප්‍රතිපලය අපේ සතුට වැඩි වෙන්න ඕන. මේ දහම් මගේ හිටියනම් අපේ ශාරීරික දුර්වල වෙන වේගයට වඩා වේගෙන් අපේ මානසික සතුට දිනු වෙන්න ඕන. අන්න එහෙමනම් අපි මේ දහමේ ප්‍රයෝජනයක් අරගෙන අන්න එහෙමනම් සමාසුගති ගාමි වෙන කටයුතු සම්පාදනය කරගෙන ඉනවා කියන එක අපට සතුට වෙන්නට පුළුවන්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා, චතුපාර ඥානය කියලා. ඥානයක් රාශියක් ලැබුණා. ඒ අතර ඥානයක් තමයි සත්‍යයෙන් එක භාවයකින් ඉඳලා අනිත් භාවයට චුත වෙන ආකාරය ගැන නුවණක් ඇති වුණා. මේ ඥානයත් සමගම පින්නතුනි බුදුහාඳුරන්ට මේ ලෝකේ සත්‍යයෙන් ලොකු සංවේගයක් හටගත්තා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මරණයට පත් වෙන බොහෝ අය මරණයෙන් පස්සේ යන කොහටද? මිනිස් ලෝකයට වඩා පල්ලෙහා ස්ථානවලට යන්නේ. පින්නතුනි මේකට ප්‍රධානතම හේතුව මොකද්ද? මේකටම ප්‍රධානතම හේතුව අවිද්‍යා දෝමනස්ස. අවිද්‍යා දැඩි ලෝභය, ග්‍රීඩ් කියන එක. ඇන් ඉල් විල්. දැඩි ලෝභයත් අනිත් අය සමග තියෙන දැඩි අමනාපය. මේ දෙකටම මුල් වන්නේ මෝහය. හැබැයි ආසන්නතම හේතු දෙක මේ දෙකනොත් වැඩිපුරම හේතු වෙන්නේ මොකද්ද පින්නතුනි? දැඩි ලෝභය කියන කාරණේ. මේක අමතක කරන්න එපා. මේ දැඩි ලෝභය අපේ අවසාන මොහොතට කොයිතරම් බලපෑමක් කරනවාද කියලා ඔබ දන්නවද? අසද්දෘශ මහදානිය දීපු කෙනෙකුගේ ඒ අසද්දෘශ මහදානේ ප්‍රතිඵල යටපත් කරන තරම් මේ දැඩි ලෝභය ප්‍රබලයි පින්නතුනි. අපි හිතන් ඉන්නේ අනන්තර කර්ම නොකර සාමාන්‍ය පින්කමක් කළා, සනසල දානයක් කටිනයක් කළා තිබුණොත් වැඩේ හරි තමයි කියලා හිතන් ඉන්නේ නේ? එහෙම නෑ පින්නතුනි. එක සම්බුද්ධ ශාසනයක එක වරක් පමණක් දෙන්න පුළුවන් සුවිශේෂ දානයට කියනවා අසද්දෘශ මහදානය කියලා. ඒ අසද්දෘශ මහදානය දීපු අයටවත්, ඒකට ඍජුව සම්බන්ධ වෙච්ච අයටවත් පින්නතුනි සුගතිගාමි වෙන එක ලේසි දෙයක් වුණේ නෑ. හැබැයි ඒකෙන් කියන්නේ ඒකේ ආනිසංශය නැති වෙනවා කියන එක නෙමෙයි මේ කියන වරදවා තේරුම් ගන්න එපා. ඒකේ ආනිසංශය යටපත් කරන තරම් නැතැන් විට මේ අපේ හිතේ පුද්ගලයන්ට දේපල වලට ඉඩකඩම් වලට තියෙන ආසාව ප්‍රබලයි. එතෙන්ට අපි වරෙන් ගෙන යන්න පුළුවන්. අන්න එවැනි අනතුරක් අපි ඉදිරිපිට තියාගෙන තමයි මේ ඉන්නේ පින්නතුනි. ඒ නිසා අපි වඩාත්ම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේක කලින්ම හිතලා තියනවනේ අපි. ඒ අවසාන මොහොත අපිට හිතා දාගන්න බෑ. දවසට හැකි වාර ගානක්ම මේ තමන් සංකල්ප දේවල් වලින් තමන්ට දෙන් වෙනට සිද්ධ වෙන බව මතක් කරලා තියන්න. ඊට වඩා ඉහළ තැනක හිත සතුට වෙන විදිහට හිත රඳව ගන්න දක්ෂ වෙන්න. මිට දැන් ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ ප්‍රශ්නෙටත් උත්තර දීලාම අපි මෙතන යන්න බලාපොරොත්තු වෙනවා. මියගේ ඇට පින් අනුමෝදන් කිරීම ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. මියගේ ඇට පින් අනුමෝදන් කරනකොට ඒ පින් අනුමෝදන් කරන්නේ පරදත්ත උපජීවී ආත්ම භාව හිටියොත් විතරයිද පින් අනුමෝදන් වෙන්නේ කියලා ප්‍රශ්නය. පින්නතුනි පරදත්ත උපජීවියයි විතරයි පින් අනුමෝදන් වෙන්නේ කියන කතාවක් නැහැ. අනුමෝදන් වෙන්න අවශ්‍යම කෙනා තමයි පරදත්ත උපජීවී ලෝකේ ඉන්නවා කියන කාරණය කියන්නේ. ඒ ඇයට යහපතක් වෙන්නේ අනිත් කෙනෙක්ගෙන් පින් අනුමෝදන් වුණොත්. ඒ කරුණ විතරයි ඉස්මතු කරලා තියෙන්නේ. මේකට හේතුව තමයි අපි මේ අනුමෝදන කියන වචනේ තේරුම ගන්නේ. ඒකට හේතුවකුත් තියෙනවා. අපි මේකට ඉංග්‍රීසි වචනේ ට්‍රාන්ස්ෆර් කියන වචනේ දාන්නේ. අපි ඒක හේතුව. ට්‍රාන්ස්ෆර් කියන වචනේ නෙවෙයි අතට වෙන්න ඕන පින්නතනේ. we make the situation that someone can rejoice with this merit. මේක රිජොයිස් කියන වචනේ නැත්නම් ෂෙයා කියන වචනේ එන්නට ඕනේ. ඇයි ඒකට හේතුව? දැන් බැංකු ගිණුමකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා නම් ගිණුමේ හිමිකාරය නොදැන හිටියත් එයා අකමැති වුණත් බැංකු ගිණුමට සල්ලි දාන්න පුළුවන්. ඒ ට්‍රාන්ස්ෆර් කියන එක. නමුත් පින හැම බෑ පින්නතුන. අපි පින් දෙනකොට එයා ඔන්ලයින් ඒ මොහොතම ඉන්නත් ඕනේ. ඒකට කැමති වෙන්නත් ඕන. ඔන්ලයින් හිටියත් වැඩක් නැහැ. කර්ම විශ්වාස නොකරනවා නම් කර්ම විශ්වාස කරත් වැඩක් නැහැ. ඔන්ලයින් නොහිටියොත් මේ දෙකම තියෙනට ඕන. එතකොට අපි මොකද කරන්නේ? අපි අර වතුර භාජනයේ සංකේතයත් එක්කම අපි හිතන්නේ යා හිස්ව ඉන්න අපි යාට ඔළුවට දාන පින්ඩ් එක කියලා අපි හිතන්නේ නෑ වෙල යන්නම කියලා. පින්නතුනේ ඒක සංකේතයක් තමයි වරදක් නැහැ. නමුත් මේ පින් අනුමෝදන් කරන වෙලාවේ දෙයා මේක බලාපොරොත්තු වෙමින් ඉන්න ඕන. එහෙම හිටියොත් තමයි එයාත් මේකේ කොටස් කරුවේ පස්සෙන් සාදු සාදු කියලා අනුමෝදන් වෙන්නේ. එයා මේ ගැන අවධානය නොහිටියොත් පින් අනුමෝදන් වෙන්නේ නැහැ. එතකොට අපට හිතෙන්නේ මේ ගෑයි විතරේ පින් අනුමෝදන් වෙන්නේ කියලා. මේක තවත් කාරණා. කෙනෙක් පින්නතුනේ මිය ගිහිල්ලා තව දැනක අපට නොපෙනෙමින් ඉන්න ඕනේ පින් අනුමෝදන් වෙන්න. දැන් ආනන්ද මහත්මයා මෙතන පින්කමක් කළොත් මේ කවුරුත් ඒ දිහා බලන සාදු සාදු කියලා කිව්වොත් කවුරුත් පින් අනුමෝදන් වෙලේ. අනාථපිණ්ඩික සිරිතමා දෙවරම මෙහෙර පූජා කරනකොට සමහර අය පින් අනුමෝදන් වෙලා ඒක අනාථපිණ්ඩික සිරිතමා දිව්‍ය ලෝක යන කලින් අර සමහර දුගී අය ඒ පින් අනුමෝදන් වෙලා සතුට වෙලා දිව්‍ය ලෝකෙ ගිහින්. ඒ නිසා අනුමෝදනා කියන වචනේ තේරුම රිජොයිස් කියන එක. ඒ දේ පිළිබඳව සතුට වීම කියන එක. හැබැයි ඒ දේ පිළිබඳව පිනතුනි කෙනෙකුට ලේසියෙන් සතුට වෙන්න බෑ. ඇයි? දැඩි ලෝභයක් තියෙන කෙනෙකුට සතුට වෙන්න බෑ පිනතුනි. ඒ සතුට වෙන්න නම් හිත යන්නේ පරිත්‍යාගශීලීත්වයක් තියෙන්න ඕන. එයාට සැලෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් මේ වගේ පරිත්‍යාගයක් කරන වෙලාවේදී එයාට මේ වගේ පරිත්‍යාගයක් කරන්න පුළුවන් හැකියාව තිබුණා නම් එයාත් මේ මට්ටමෙන් දන් දෙන මට්ටමේ මානසිකත්වයක් එයාට තියෙන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? එහෙම නැත්තම් ඉතින් අපේ අපරාධ මෙච්චර සල්ලියක් වියදම් කළේ කොච්චර කලක් නම් රැකියාවක් නොකර ජීවත් වෙන්න තිබුණද මේ ටික තියාගත්තා නම් ඕක තමයි හිතේ. එතකොට අනුමෝදනාවක් නෙමෙයි වෙලා තියෙන පින්නතුනි. ඒකෙන් අකුසලයක් වෙලා තියෙන සතුට වෙලා නෑ. ඒකෙන් දුක් වෙලා. හිතන්නේ පින්නතුනි මේක සරල දෙයක් කියලා. අසද්දෘෂ මහදානේ දීපු විලාමේ මේ පින්කම දිහා බලල එක මිනිස්සෙක් අනේ හපොයි මෙච්චර පින්කමක් කරා කියලා එයා අසතුටු වෙලා තියෙනවා. අසතුටු නැ විතරක් නෙවෙයි බුදුහාමුදුරේ වෙලේ භුක්තානුමෝදනා දේශනා කරන්න ඉඳලා ඒ භුක්තානුබෝසනා දේශනා නොකර බුදුහාමුදුර නැගිටලා වැඩම කළා. ඒ දේශනාව කරා නම් මේ මිනිස්සෙගේ හිස සත් කණකට පැලෙන තිබුණා. ඒ තරම් ආනිසංශයක් දේශනා කරන්න තිබෙච්ච වෙලාවේ බුදුහාමුදුර මහා කරුණාවෙන් ඒ දේශනාව නොකර නිකන් ගියා. එක බුද්ධ ශාසනයක එක්කෙනෙකුට එකවරක් පමණක් දෙන්න පුළුවන් දානයක් සුවිශේෂ දානයක්. අන්න ඒ නිසා පින්නතුනි අනුමෝදන් වෙනවා කියන්නේ ඒ පින්කම අනුව සතුටටපත් වීම. ඒක මියගිය කෙනෙක් පරදත්ව ජීවිතයක් භාවි ඉන්නවා නම් හිතේ විතරක් දැන් මේ මොහොතේ අවධානය යොමු කළා ඒකට කැමැත්තෙන් සතුට වෙන පුළුවන් හිතුවත් අනුමෝදන් වෙන පුළුවන්. ඒ මියගේ කෙනා දිව්‍ය ලෝකේ නම් ඉන්නේ මේ පින්කම දිහා කරන වෙලාව බලන් හිටියා නම් දිව්‍ය ලෝකේ ඉඳලා පින් අනුමෝදන් කරනවා. ඒ මියගේ කෙනා ඇතැමිට අවුරුදු 10ක් 15ක් ගිහිලා නම් ඇතැමිට මේ අය අතුරු මේ ඉපදෙලා පොඩි ළමෙක් වශයෙන් දැන් ඇවිල්ලා ඉන්න පුළුවන්. එයාත් මේ පින්කම දිහා බලලා සතුට වෙනවා. ඒ මියගේ කෙනා නෑ. පින්නතුනි මේ විදිහට පින් අනුමෝදන් වෙන අවස්ථා තියෙනවා. අපි කියනවා නම් පරදත්ත උපදීවියට විතරේ පින් අනුමෝදන් වෙන පුළුවන් කියලා. එහෙනම් අපි දෙගැන්න පින් අනුමෝදන් කරන්න බෑ අපිට එහෙනම්. බුදුහාම දේශනා කළා දෙගැන්න මේ පින් අනුමෝදන් කරන මිනිස් වාරස්සා කරන්න කියලා. ඒ නිසා නිතර ඔබට පුද සැලකිලි කරන මිනිස්යන් ආරක්ෂා කරන්න කියලා බුදුහාම දෙගැන්න ආරාධනා කළා. පින් අනුමෝදන් වීමේ ක්‍රමය මේකයි. ඒ නිසා තමන් පින්කම් කරන වගේම තමන්ට හොඳ හිතක් තියෙන්න ඕන. අනිත් කෙනෙක් පින්කම් කරනකොට පුළුවන් තරම් ඒව දැකලා සතුට වෙන්න. පෙනෙන පින්කම් විතරක් නෙවෙයි නොපෙනෙන ඈත තියෙන පින්කම් මතක් කරගන්න. දිව්‍ය ලෝකේ තියෙන සිළුමිණිසෑයේ, බ්‍රහ්ම ලෝකේ තියෙන සළුමිණිසෑයේ, දමදිව තියෙන පූජනීය ස්ථානේ මේ හැම දෙයක් තැන්ම අරමුණු කරගෙන දවසට වරක් හරි පුළුවන් නම් තමන්ට තියෙන අනුමෝදන් වෙනට පුළුවන් අවශ්‍ය නැහැ. හැබැයි තමන් ටිකෙන්ද ගිහිල්ලා දැනකට මීට වඩා ගිහිල්ලා පුසලමට තමයි යන්නේ. අනිත් දේ තමයි තමන් දිනකතාම කොමන පින්කමක් කළත් අනිත් යට තියෙන අනුමෝදන් කරනවා. වැඩ දෙයක් සඳහා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැම්පෝපියක් පූජා කළත් ඒ පැම්පෝපිය පූජා කළත් ඔබ මේ විශ්වයේන සියලුම සත්‍යයන්ට පින් අනුමෝදන් කරනවා. ඇයි ඒ ඔබට කර්මයෙන් ලොකු අවබෝධයක් ඇති වෙලා තියෙනවා? මේ මිය ගිහිල්ලා දුක් විඳින සත්‍යනොත් වෙන පිටස්තරය නෙවෙයි අපේම ඥාති මිත්‍රාදීන් කියන අවබෝධයක් වෙන අපට කාලයක් යද්දී. පුදුම අනුකම්පාවක් හටගන්න. අපේ අතීත අම්මල තාත්තල කොයි තරම්නම් පින් බලාපොරොත්තු වෙන තැන්වල ඇද්ද? ඔබ දානවා නම් අවුරුද්දට දවසක් හරි මේ ආත්ම භාවේ ඥාතිද නෙවෙයි. මේට කලින් ආත්ම භාවල ඥාතිට පින් අනුමෝදන් කරනවා ඔබ. ඒ තරම් අතීත අපේ අම්මල තාත්තල අපට උදව් කළේ මේ තත්ත්වය ලබා ගන්න. පින් අනුමෝදන් වීම සම්බන්ධයෙන් තව අහන්න තියෙන ප්‍රශ්න. ඔව්, ඒ කියන්නේ අපි පින් දෙනවා. අපි කෙනෙකුට දෙනවා පින්. We are giving merit. And අනුමෝදනය කියන්නේ we receive merit. We rejoice with the merit. අනුමෝදනය කියන්නේ ඒ අනුව සතුටු වීම අපේ පැත්ත ගන්න පැත්ත. අනුමෝදන් වීම කියන්නේ ගන්න පැත්ත, අනුමෝදන් කිරීම කියන්නේ දෙන පැත්ත. ඒකට අනුමෝදනය කියන වචනේ අනුව සතුටු වීම. Rejoice with something. අද අපි නැත්නම් ඊළඟට ප්‍රශ්න කීපයක් අහලා තිනේ ටිකක් ගැඹුරු ප්‍රශ්න ඒවා ඉදිරියට අපේ මාතෘකාවත් ඉස්සර කරද්දීම සාකච්ඡා කරමු මේ පිළිබඳව. ඊළඟට තවත් ප්‍රශ්නයක් ඇහුවා සර්ජරි වගේ කරන වෙලාවේදී නිර්වින්දනය කරනකොට අපේ හිතට මොකද වෙන්නේ කියන කාරණේ. දැන් මේක අවස්ථා ගානක් කියන දැන් නිර්වින්දනය කරන අවස්ථා තියෙනවා, කොමා වැනි අවස්ථා තියෙනවා, සිහි විකල් වෙච්ච අවස්ථා තියෙනවා, අවස්ථා ගානක් මේක තියෙනවා. අපිට සම්පූර්ණ විස්තරයක් එකපාර කරන්න අමාරුයි. මොකද එක එක් පුද්ගලයා ගැන වෙනස් වෙනවා මේක. දැන් කොමා වෙනි තත්ත්වයකට පස්සේ සමහර අය ඉන්නවා කතිය දෙක යද්දි සමහරට උපකරණ අයින් කරලා මැරිලා කියලා ඇදෙන්න අයින් කරනවා. සමහර අය කොමා හැදිලා අවුරුදු දෙක හිටියා ඉන්නවා නැහැ පිටතේ. මෑත කාලේ තියෙන සිද්ධියක් තියෙනවා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඉඳලා කොමා හැදිලා ඉඳලා නෝන කෙනෙක් ඒ මහත්ය සම්පූර්ණ උපස්ථාන කරගෙන ඉඳලා ඉස්පිරිතාලේදී එකපාර සිහිනේ සිහි ඇගලේ විතරක් නෙවෙයි වෙන තැන ආව ගම මහත්යගේ ටෙලිෆෝන් අංකයක් කියලා මතකෙන්න කෝල් කරන්න කියලා. ඒ නිසා එවැනි තත්ත්වයන් තියෙනවා පින්නතුනි. එතකොට නිර්වින්දන අවස්ථාවේදී වෙන්නේ අපේ ශරීරයට ඇස කන් නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන්ගෙන් කියන්නේ ෆිසිකල් බොඩි එකට එන සංවේදන සම්බන්ධතාවය නැති කර නිස්සාය පද්ධතිය නිස්සීය කිරීමයි සිද්ධ වෙන්නේ. හැබැයි අපි සිත ක්‍රියාත්මක වීම නවතින්නේ නැහැ. සිත දිගටම සිතේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒ අවස්ථාවේ භවංග මට්ටමෙන් හෝ සිත ක්‍රියාත්මක වෙනවා. අපි අවසාන වතාවට ගත්තෝ සිතවිල්ලට අනුරූපව සිතවිලි සිතමින් සිත ක්‍රියාත්මක වෙනවා. නමුත් නිද්‍රාගත අවස්ථාවක තියෙනවා. ඇතැම් විට එවැනි අවස්ථාවක ඉන්න කෙනෙක් ශරීරය යම් යම් හැකියාවන් තියෙනවා. මේ ශරීරයෙන් අයින් වෙලා ටික කලකට ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ ශරීරයෙන් හිත වෙන් කරාට පස්සේ හිතට සමහර අවස්ථාවලදී හැකියාවන් ලැබිලා තියෙනවා. ඒ හිත විසින් මේ ශරීරයට වෙන දේවල් දකින්න. ඒක ඇතැම් විට වෙනත් ශරීරයකට හිත භූතාත්ම භාවය පැණි අවස්ථාවක හිත බැසගෙන ඉන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. නැත්තම් හිතේම හැකියාවක් විදියට ඒ ක්‍රියාකාරීත්ව වෙන අවස්ථාවක් තියෙනත් පුළුවන්. එනිසා අපිට මොන අවස්ථාවේදී ආ හිටියේ කියලා අනිවාර්යයෙන්ම කියන්න බෑ. ඒ පුද්ගලයන්ව වෙනස් වෙනවා ඒක. දැන් ඒ වගේම රෝහලක නිර්වින්දනය කළින අවස්ථාවකදී යාට සිහි ඇවිල තියෙනවා. සර්ජරියෙන් පස්සේ. ඊට පස්සේ කියලා තුන සර්ජරි කරනවා මම ගෙදරට ගියා. ගෙදර අය අඬ අඬ හිටියේ දුකෙන් හිටියේ. එනකොට මම බෝධි නගරයේ සමීපයේ හොඳ ප්‍රසිද්ධ බෝධියක් තියෙනවා. මම බෝධිය ළඟට ගිහිල්ලා මිනිස්සු වන්දනා කරගෙන හිටියේ බෝධියට ඇඳලා මම ආවේ කියලා. ආවේ රෝහල උඩ ගොඩනැගිල්ල උඩින් වහලෙන් ඇවිල්ලා මම පාස් තුන සැරේටයි ආවා කියලා. කිව්වට පස්සේ අනික කෙනෙක් විශ්වාස කළේ නැහැ. ඊට පස්සේ කිව්වල බොරු නම් බලන්න මේ වහල උඩ රෝහලේ මහල උඩ කෙළවරේ සිරෙප්පුවක් තියෙන බොරණක් බලන්න කියලා. තිබ්බද වෙනම සිරෙප්පුව? ඉතින් මේ වගේ සිද්ධීන් අපිට බහැර කරන්න බෑ. මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සූත්‍රවල දැක්වෙනවා මේ ශරීරයෙන් හරියට බට ගහකින් බටගොබේ එළියට ඇඳලා ගන්නවා වගේ මේ ශරීරයෙන් මනෝකාය එළියට ගන්න පුළුවන් කියන කතාව සඳහන් වෙනවා. ඒක ඇතුළේ මේක දැඩි වේදනාවක් හරි අවස්ථාවකදී වෙන්න පුළුවන්. සර්ජරියක් වෙන අවස්ථාවකදී වෙන්න පුළුවන්. හිත දිනුක ලැබි වෙන අවස්ථාවකදී වෙන්න පුළුවන්. ඇතැම්මිට අමනුෂ්‍යයෙකුගේ බලපෑමකින් වෙන්න පුළුවන්. ඔව් ඇත්තේ මේක අවස්ථා ගානකින් ගහත් වෙනවා. ඇතැම්මිට අපේ විඤ්ඤාණය යටපත් කළා එයා ප්‍රබල වෙන්න පුළුවන් ඊයෙ වෙලාවට අපේ ශරීරය පාලනය කරන්න පුළුවන්. එයාගේ ශරීරය වගේ. විඤ්ඤාණය තනි කරමියා මේ අපේ ශරීරය බැසගෙන අපේ විඤ්ඤාණය යටපත් කළා එයාගේ කැමති විදියට මේ ශරීරය හසුරවනවා. එයාගේ භාෂාවම ඒ වෙලාවට කතා කරනවා. ඒ වෙලාවට අපේ හඬ නෙවෙයි එයාගේ හඬ තියෙනවා. දැන් එවැනි අවස්ථා ස්වාමීන් වහන්සේට වෙලා දෙන බුදුරජාණන් වහන්සේ කාලේ එවැනි අය සමහර දේවල් ලැබසුව වෙන ඉල්ලලා තියෙනවා. ඒ ඉල්ලපු විලා මෙයා කැමති දේවල් දීලා තියෙනවා. ඇතැම්ද වි කාලේ සමහර ආහාරුණක් දීලා තියෙනවා. ඒකට මේ පුද්ගලයා නෙවෙයි ගන්නේ ඒ ආපු අමනුෂ්‍යක තමයි ඉල්ලන්නේ ඒක. එයාට අවශ්‍ය දේවල් ධර්මානුකූලව දෙන්න පුළුවන් දේවල් දීලා එයා සුවපත් කරලා තියෙනවා. ඒක දිග කාරණයක්. ඔබ ප්‍රශ්න අහන ගියොත් ඔබ කෙලවරක් නැහැ. ඔබ ඉන්ටරෙස් මාත්‍රිකාවක් ඊට පස්සේ අපි කියන ප්‍රධාන මාත්‍රිකාවෙන් ගිලිහෙනවා. අපි ඒ නිසා අපි වැඩි දුරක් යන්නේ නැහැ. ඒක සාමාන්‍ය දැනුමක් තිබ්බම ඇති එකට. ඊළඟට පින්නතුනේ එතකොට ඒ தත්ය ගැන තවත් අපි අධ්‍යයනය කරමු. තවත් දිගට බල සාමාන්‍යයෙන් වෙන්නේ අපේ මේ ස්කන්ධ පංචකය, ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය ටික, අස්කන්නාසාදී ඉන්ද්‍රිය ටික එවරට අක්‍රිය වෙලා ස්නායු පද්ධතියත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති කරලා ඒ සංවේදන නැතිවීමයි වෙන්නේ. හැබැයි මනස ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවේ යමී ගියා කියලා නිවන් දැක වෙන්නේ නැහැ. ඒ අවසන්ගත සංස්කාර දෙකට අනුරූපව යහනකට ප්‍රසන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි විඥානය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා තියෙන ආත්ම භාවය තියෙන අසංඤ සත්‍ය වෙන්නේ. අසංඤ සත්‍ය කියන්නේ කය තියෙනවා හිත නැහැ. ඒක හෝකාර ආත්ම භාවය. එක ස්කන්ධයක් තියෙන්නේ. රූප ස්කන්ධය විතරයි. වේදනා සංඥා සංකාර විඥාන හතරම නැහැ. එවැනි ආත්ම භාවල කල්ප ගණන් ඉඳලා විඥානයේ සම්පූර්ණ මක්්‍රිය වෙලා තියෙනවා. ආයි පොඩ්ඩක්වත් යටපත් වීමක් වෙලා නැහැ. ඇත්තෙම සම්පූර්ණයෙන්ම විඥානය අක්‍රියම වෙලා තියෙනවා. නැවතයි ඒ ධ්‍යාන මට්ටම ගෙවුනාට පස්සේ නැවතයි අවසාන වතාවේ තිබිට මට්ටම අනුව ආයි ක්‍රියාත්මක වෙනවා. එතකොට එවැනි ආත්ම භාවයන් තියෙනවා. ස්කන්ධ එකක් තියෙන ආත්ම භාවය තියෙනවා. ස්කන්ධ හතරක් තියෙන අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒ වගේ විවිධ ආත්ම භාවයන් තියෙනවා. අපි මේ දැන් කතා කරන්නේ සාමාන්‍ය ස්කන්ධ පංචකෙම තියෙන මනස ලෝකට සාපේක්ෂව අපි මේ කතා කරන්නේ. මොනවද පින්නකින් අද මාතෘකාව සිහෝපම සූත්‍රය. දැන් තමයි වුණ මාතෘකාව පටන් ගන්නෙ. සංයුතනිකායේහි කන්ද සංයුත්තේ ස්කන්ධ පිළිබඳව දැක්වෙන සූත්‍රය සංයුත්තේ තියෙන සිංහයේ උපමා කරලා තියෙන සූත්‍රය. එතකොට පින්නතුනේ අපි මුලින් සඳහන් කළ අපේ සුගතිගාමී වෙන්න කලිය යුතු කාරණා ටික ශ්‍රද්ධාව, සිල්වන්ත බව, දානීය, ශ්‍රුතවත් බව මේ දේ කරන්න කරන විතරක් නෙවෙයි ඒවා සමග වැඩිපුර ජීවත් වෙන පුළුවන් විදිහට තමයි පරිසරය වටා පිටාව සකස් කරගෙන ඉන්නේ. එහි ආස්වාදෙහි සුවය මරණයෙන් පස්සේ නෙවෙයි මේ ජීවිත කාලයම තමන්ට එහි සතුට මානසික සුවය තමන්ට දැනෙනවා. දැනෙනකොට පින්නතුනි අර පොඩි පොඩි දේවල්ට කලකිරණ ගති අඩු වෙනවා. පොඩි පොඩි දේවල්ට හේතු දැන ගති අපි අඩු වෙනවා. අනිත් අයගෙන් වෙන අපහසුතාවයන් අසාධාරණකම් මේව නිසා අපි දුකටපත් වෙන්නේ නැහැ. මොකද ඊට වඩා ලොකු දෙයක් අපිට තියෙනවා. ධර්මයෙන් ලොකු රැකවරණයක් ලොකු සතුටක් ලැබලා තිබෙද්දී අර පොඩි පොඩි දේවල් අපි දුක් වෙන්නේ නැහැ. මොකද ඊට වඩා ලොකු දෙයක් අපි දැන් ලබාගෙන තියෙනවා. නමුත් අන්නේ දෙයකට වඩා කියන තැනකට බුදුදහම අපව ඔසවා තියෙනවා. අන්නේ නිසා තමයි කියන්නේ දැන් මනුස්ස ලෝකෙ ඉහෙළම සතුට විඳින කෙනා සක්විති රජතුමා. ඊට වඩා සැප විඳින දිව්‍ය ලෝකයේ සක්‍ර දෙවේන්ද්‍රයා. ඊට වඩා සැප විඳින බ්‍රහ්ම ලෝකයේ ලෝකෙ නිර්මාණය කරපු කෙනා විදිහට සැලකෙන කෙනා. නමුත් මේකට වඩා සූයා ගැන කියනවා. මේ මහ පොළොවේ එක රැළේනටත් වඩා සංගස්ස ගමනේනවා ස්වර්ගයට යමරත් වඩා සබ ලෝකන්දි පච්චේන සියලු ලෝකෙට අධිපතිවීමටත් වඩා සෝතාපට්ටි පලමර සෝවන් බවට පත්වීම උතුම් කියලා සඳහන් කරනවා. මෙන්න මෙතන දක්වාම අපි බුදුදහමෙන් මෙහෙවනවා මේක සම්පූර්ණ වන්නේ ප්‍රඥාවත් එක්ක. අපි ප්‍රඥාවෙන් ජීවත් වෙන කාලේ වැඩ කිරීමත් එකයි මේ දෙය සිද්ධ වෙන්නේ. පින්නතුනි මෙතනින් තමයි අද සසර කළා වූ සියලුම පින්කම් වල රිසයිට් එක බලන අවස්ථාව මේක. අපි ගිහපු විශ්වවිද්‍යාලවල අපි ගිහපු ලැබපු අධ්‍යාපනයේ ඇසුරු කරපු ගුරුවරු ප්‍රොෆෙසර්ලා ඒ හැම දෙයකින්ම අපි ගත්තු රිසයිට් එක බලන වෙලාව මෙන්න මේක. ඉنسان එලා ටිකක් අවදින් ඉන්නත් වෙනවා ඒ හොඳට සාදු කරෙන් දෙන බලන්න. හොඳට අවදින් ඉන්න. දැන් හොඳම ටික තමයි දැන් මම මෙතන ඉඳන් කියන්නේ. එතකොට සීහෝපම සූත්‍රයේ සඳහන් වෙනවා මොකක්ද බුදුරජාණන් වහන්සේ අර සිංහනාදයක් වගේ එකක් කරනවා මොකක්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස සංගමෝ. ඉති වේදනා ඉති වේදනස්ස වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ. ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ. ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ංගමෝ. ඉති සංඛාරා ඉති සංඛාරාය සමුදයෝ ඉති සංඛාරාය අත්ංගමෝ. රූපාදී ස්කන්ධ පංචකයේ මේක හටගන්නේ මෙහෙමයි මේක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා කියනවා. පින්නතුනි මෙන්න මෙතෙන් දැක්ක තේරුම් ගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අනිත්‍යතාවය සහ විපරිණාමය කියන දෙකේ වෙනස තේරුම් ගන්නට ඕන. දැන් මෙතනින් තමයි අවධානයෙන් ඉන්න අවස්ථාව. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත්, අනිත්‍යතාවය කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපි නිතරම දෙන උත්තරේ තමයි කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා කියන කාරණේ. මේක පින්නතුනි ඉම්පර්මනන්ස් එක නෙමෙයි බුදුදහමේ. මේකට කියන්නේ චේන්ජින් එක කියලා. මේකට කියන්නේ විපරිණාමය කියලා. යම්කිසි දෙයක් තියෙන මට්ටමෙන් වෙනස් වීමට කියන්නේ විපරිණාමය කියලා. ඒක චේන්ජින් එක. බුදුරජාණන් වහන්සේ චේන්ජින් එක තේරුම් ගත්තේ ගිහි කෙනෙක් වෙනත් කලින්. ලැඩවීම මහලවීම මරණය කියන කරුණ ඒව චේන්ජින් එක. ඒව විපරිණාමය. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. විද්‍යාඥයෙක් ඇටම් එක බෙදලා ඒ තෝරගත්තේ වෙනස් වීම චේන්ජින් එක. අනිත්‍යතාවය තේරුම් ගත්තා කියලා හිතන්න එපා. අනිත්‍යතාවය කියන්නේ ඉම්පර්මනන්ස් එක. ඉම්පර්මනන්ස් කියවා චේන්ජ් කියවා ඉංග්‍රීසි වලින් කිව්වොත් සමාන ඉංග්‍රීසි වලට මේ වචන දෙකේ තේරුම වෙනසක් නැහැ. අපි මේ යදාගෙන තියෙන්නේ බුදුදහමේ තියෙන අනිත්‍ය කියන එක වෙන කිසිම භාෂාවකින් තනි වචනකින් කියන්න බෑ වෙනතුනි. කියනවා නම් මෙතන ගානක් එක සෙන්ටෙන්ස් එකක් එක්ක ඕන කියන්නේ. නමුත් අපි දැනට තේරුම ගමු ඉම්පර්මනන්ස් කියලා. එතකොට චේන්ජින් කියලා කියන්නේ හටගත්තු දේක නිරෝධය. දැන් මේ ගොඩ නැගිල්ලක් තියෙන මේක හදපු එකක් මේක කැඩලි බිඳලි යනවා. මේක තමයි චේන්ජින් එක. මේක තමයි විපරිණාමය. ඉම්පර්මනන්ස් එක කියන්නේ අනිත්‍යතාවය කියන්නේ ඊට වඩා වෙනස් එක. අනිත්‍යතාවය කියන්නේ හේතු ඇති කල්ලි හට ගන්නවා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. හේතු රාශියක එකතුවකින් යමක් හට ගන්නවා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. නිතරම අපි පාවිච්චි කරන සරලම උදාහරණයක්. දැන් මේ ශබ්දයක් කොහොම කළොත් මේ ශබ්දය හේතු ගානකින් මේ මොහොතේ හටගත්තා. මේ සම්දේ. ඒතර මේ සම්දේ කලින් තිබෙත් නෑ. පස්සට යන්නෙත් නෑ මේක. ඒ වගේම මේ සම්දේ හටගත්තේ හේතු කිහිපයක එකතුවකින්. හේතු නිසා සම්දේ හටගත්තා. හැබැයි හේතු වලට සම්දේ අයිති නෑ. කලින් නොතිබී හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ගියා. මෙන්න මේක තමයි බුදුදහමේ කියන අනිත්‍යතාවය. ආසන්න තේරුම ගත්තොත් මේක සියලුසියා සමානයි කියලා කියන්නේ බෑ. හේතු ටිකක් එකතු වීමෙන් මේ මොහොතේ හටගන්නවා. ඒ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. එතකොට මේක ඇත කියන්නේත් නැහැ නැත කියන්නේත් නැහැ. ඇත කියන්නේ නැත්ේයි ඇත කියෙව්වොත් සංසතන්තයට යනවා. මේක හටගත්ත දිගටම සංතතියක් වශයෙන් තියනවා කියලා කියන්නේ. ඒ නිසා ඇත කියලා කියන්නේ ඇත කිව්වොත් සාස්වස්වාදී කියන්නේ එක්ස්ට්‍රීම් එකට යනවා. නැහැ කියන්නේත් නැහැ. නැහැ කිව්වොත් උච්ඡේදවාදයට යනවා. නැහැ කිව්වොත් ආය අපිට පෙන්වන්න පුළුවන් මේ තියෙන කේත. එතකොට ඇත කියන එක ඒකාන්තය නැත කියන එක තමයි කාන්තිය. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුරු වෙන දර්ශනය තමයි අස්මින් සති දන්නෝති අස්මින් අසති දන්නෝති කියන කාරණය. හේතු ඇති කලින් හටගත්තා හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන කාරණය. දැන් අපි මේක බලමු අපේ ජීවිතයට සම්බන්ධ කරලා. ඒතර බුදුරජාණන් වහන්සේ රූපය සඳහන් කළා. රූපය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් රූපය ගත්තොත් එම් පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සාමාන්‍ය සුද්දාෂ්ටකෙන් තියෙන දේවල් තමයි සාමාන්‍ය රූප. කරුණ අටකෙන් තියෙන සාමාන්‍ය රූපය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මනුස්ස ශරීරයේ සම්බන්ධ රූපේ හෝ රූපස්කන්ධය කියන එක. එතෙන්දි මේ රූපය නැත්නම් රූපස්කන්ධයෙන් හටගන්නේ ඒකේ ආකාර ගානක් තියෙනවා. මේක රූප 28කට බෙදලා තියෙනවා. සතර මහා භූත රූප කියන පටවියාපෝ තේජෝ වායෝ කියන හතරක් තියෙනවා. ඊට අමතරව තව ඒ සතර මහා භූත රූප ඇසුරු කරලා තියෙන නැත්තම් පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ඇසුරු කරලා තියෙන තව උපාදාය රූප කියන 24ක් තියෙනවා. මොනවද ඒ ටික? ඒ තමයි ඇස් කන්න ආසාදී මේ අරමුණු ගන්න රූප තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ කර්ණාතික කර්ණා පහ. ඒවට කියන ප්‍රසාද රූප කියලා. ඒ ප්‍රසාද රූප වල ලක්ෂණය මොකද්ද? මේ ඇස කියන එක දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙන එක. ඒ ඇස කියන එක සජීවි වෙන්නේ රූපයක් තිබ්බොත් විතරයි. අවධානය තිබ්බොත් විතරයි. ඇසයි රූපයන් දෙකම තිබ්බත් වෙන්නේ විඥානය තියෙන්න ඕන, ස්පර්ශය තියෙන්න ඕන. විඥානිකව අවධානය තියෙන්න ඕනේ. ඔක්කොම එකතු වුණොත් තමයි රූපය සජීවි වෙන්නේ. ඒ ඔක්කොමගේම ලක්ෂණය මොකද්ද? අහුත්වා සම්බුතං හුත්වා නවෙස්සති. කලින් නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට චක්ඛුආදී ප්‍රසාද රූප තියෙනවා. ඊළඟට රූපාදී ගෝචර රූප තියෙනවා. භාව රූප කියලා කියන ස්ත්‍රී ආදී රූප තියෙනවා. ඊළඟට හදේ වස්තු රූප කියලා කියනවා. ආහාර රූප කියලා කියනවා. ජීවිතේන්ද්‍රිය රූප කියලා කියනවා. ආකාශ රූප කියලා කියනවා. ඊළඟට විඤ්ඤාති රූප කියලා දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති කියලා. අපි භාෂාවක් හසුරවන්න අංග චලනයේ හරි වචන හරි භාවිත කිරීම ඒවත් රූප හැටියට සලකන්නේ. ඊට පස්සේ විකාර රූප, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා ෆ්ලෙක්සිබල් විදියට මෙහෙම කරන්න පුළුවන් විදිය ඒවත් රූප විදියට සලකනවා. ඊට පස්සේ උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා ලක්ෂණ රූප කියලා තවත් හතරක් යනවා. යමක් හටගන්න අවස්ථාව, දිගට යන අවස්ථාව, දිරවටපත් වෙන අවස්ථාව, නිරුද්ධ වීම අවස්ථාව කියලා මෙන්න මේගේ රූප විද්‍යාවෙන් බුදුදහම තුළ දක්වනවා. මේ හැම රූපයකම ලක්ෂණය මොකද්ද? මේ රූප වලට මුල් වන්නේ ආහාරය, ආහාර සමුදය, රූප සමුදය. ආහාරය නිසයි මේ රූපය හටගත්තේ. මේක සත්‍යප්‍රායික දෙයක් නෙවෙයි, හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. ඒ වගේම මේ රූපය හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා සම්මත. බුදුහාමුදුරුවෝ එතකොට මේ රූපය පැහැදිලි කළා මේකයි කියලා. ඒ රූපය හට ගැනීම සඳහන් කළා, ඒ රූපය නිරෝධය සඳහන් කළා, වේදනාව සඳහන් කළා. මොකටද වේදනාව කියලා කියන්නේ? ඇස නිසා හටගන්න චක්කු සංපස්සජා වේදනා, ගහන සංපස්සජා වේදනා, ජීවා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා ආදී වශයෙන් මේ ඇස් කන්න මනෝ සංපස්සජා වේදනා මේ ආදී වශයෙන් ඇස් කන්න ආසාදී ආයතන 6 ඇසුරු කරලා හටගන්න වේදනා තියෙනවා. වේදනා 6ක් තිබුණට එක වෙලාවක එක වේදනාවක් විතරයි තියෙන්නේ. ඔබ දැන් කනට එන ශබ්දයකින් රස විඳිනවනම් ඒක සෝත සංපස්සජා වේදනා. ඒ සෝත සංපස්සජා විඳින මොහොතේ කාය සංපස්සජාව මේ පොට්ටෙන් එන වේදනාව වෙන්නේ නැහැ. නමුත් මේක වේගෙන් යන නිසා අපි හිතන්නේ ඔක්කොම එකට තියෙගල එහෙම නැහැ. එක විටක එක වේදනාවක් විතරයි තියෙන්නේ. ඊළඟට සංඥා මේව හඳුනා ගැනීම. ඇස නිසා හඳුනා ගන්න දේවල්, කන නිසා හඳුනා ගන්න දේවල්, නාසය, දිව, ශරීරය, මනස කියලා මේ ආයතන හයෙන් හඳුනා ගන්න ඒවා හයක් තියෙනවා. ඒ සංඥාව හටගත් ස්පර්ශ නිසා ස්පර්ශ සමුදයෙන් මේ සංඥාව හටගෙන ස්පර්ශ නිරෝධයෙන් මේක දුර වෙලා යනවා. ඊළඟට සංඛාර, ඒ කියන්නේ රූප සංකේතන, ශබ්ද සංකේතන, ගන්ධ සංකේතන ආදී වශයෙන් ඇස කන ආදී ආයතන හය ඇසුරු කොට ඒ වෙලාවේදී හට ගන්නා වූ වේදනා, චේතන නැත්නම් සංස්කාර තියෙනවා. එනොත් එක විට එක හටගන්න. ඊළඟට විඥාණය, ඇස නිසා හටගන්න විඥාණය චක්කු විඥාන, කන නිසා හටගන්න සෝත විඥාන, ගාන විඥාන ආදී විඥාන හයකට බෙදෙනවා. ඒතර මේ හැම දෙයක්ම හටගන්න හේතුවක් නිසා රූපේ හටගන්නේ ආහාරය නිසා, වේදනා හටගන්නේ ස්පර්ශය නිසා, සංඥා හටගන්නේ ස්පර්ශය නිසා, සංකාරය හටගන්නේ ස්පර්ශය නිසා, විඥානයේ නාම රූප නිසා හටගන්නවා. එතකොට මෙන්න මෙතන අවස්ථා කිහිපයක් යනවා. මෙතන ඉඳන් හොඳට තේරුම් ගන්න. පළවෙනි පියවර තමයි ස්කන්ධ පංචකයේ මුලින්ම හටගන්න අවස්ථාව. අපි ඇසෙන් රූපයන් දකිනකොට කර්ම, අතීත කර්ම විපාක විදියට ලැබෙන විපාක ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය හටගන්න හේතු ටික තමයි අර මුලින් කිව්වේ. මොනවද? රූපේ හටගන්නේ ආහාරය නිසා, වේදනා හටගන්නේ ස්පර්ශ නිසා, මේ ආදී හේතු ටික. ඒ අර මුලින්ම ස්කන්ධ පංචකයේ පිරිසිදු වශයෙන් තියෙන විපාක මට්ටමේ තියෙන සැපක්වත් දුකක්වත් නොවෙන මුල් ස්කන්ධ පංචකයේ හටගන්න හේතු වෙන කරුණු ටික තමයි කිව්වේ. ඒක හටගෙන ඒ හටගන්න විඥානයත් එතෙන්ටම නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා ගියාට පස්සේ අපි මන් සංදියකට එනවා. පාර දෙපැත්තට මාරු වෙලා යනවා. මොකද පාරවල් දෙක. එතනින් තමයි තීරණය අපි අවිද්‍යාව පැත්තට යනවද, අවිද්‍යාව පැත්තට ගිහිල්ලා මායාවේ බංගලාවට යනවද, විද්‍යාව පැත්තෙන් ප්‍රඥාව පැත්තෙන් ගිහිල්ලා ජේතවනාරාමයට යනවද කියන එක තීරණය කරන අවස්ථාව. මාරයාගේ පැලස් එකට යනවද, දේවරම් විහාරයට යනවද කියන තීරණය ඊට පස්සේ. මාරයාගේ පැලස් එක මොකද්ද? මාරයාගේ මෙන්ෂන් එක මොකද්ද? මන්දිරය මොකද්ද? ඇසෙන් රූපේ දැක්කට පස්සේ ෂණිකව පහළ වෙන මේ රූපේ තියෙන බාහිරයි කියලා. බාහිරයි කියලා පනවන කොට ඇත්තෙන් අපි බාහිරට නැඹුරුණාට අපි ඉන්නේ ආපස්සේ ඉන්නේ ඒ රූපය අප විසින් අවිද්‍යාවෙන් නිර්මාණය කරගෙනයි බාහිරට ඇඟිල්ල දික් කරන්නේ. නමුත් බාහිර රූපය හඳුනා ගන්නකොට අර මුල් අවස්ථාවේ ඇසත් නිරුද්ධ වෙලා, රූපයත් නිරුද්ධ වෙලා, චක්කු විඥානයත් නිරුද්ධ වෙලා, චක්කු සංපස්සයත් නිරුද්ධ වෙලා, ඒ ඔස්සේ හටගත්තා වූ මනෝ ධාතුවත් නිරුද්ධ වෙලා, විපාක මනෝ විඥානයත් නිරුද්ධ වෙලා අපි දැන් දකින්නේ මනෝ විඥානය. දැන් ඔබ මේ ඉස්සරහට එන බණ කියන හාමුදුරුව බලන්නෙත් ඒ මනෝ විඥාණයෙන්මයි. ඔබ හිතනවා නම් මේ රූපේ මේ මොහොතේ දකින්නේ මේ වර්තමානයෙන් කියලා රූපයේ පිළිබඳව කුසල චේතනාවක් ඇති කරගත්තත් පුණ්‍යවි සංකාර ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒත් මායාවේ බංගලාවෙන් තමයි බලය තුල ඉන්නේ, සංසාර චක්‍රය තුල ඉන්නේ. එතකොට අපට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දේවරම් මෙහෙර ඉඳගෙන මේ රූපය හඳුනා ගන්න. කොහොමද මේ රූපය දැන් දකිනකොට මේ දකින්නේ මගේම මනසින් මනෝවිඥාණයෙන්? ඒ හටගන්න ආවුණව ස්කන්ධ පංචකයකින් මේ හඳුනාගන්නේ. ඒ හඳුනාගන්නේ ස්කන්ධ පංචකයක් පෙරපසු නොවේ මේ මොහොතේ හටගන්නේ. ඒකත් දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒකත් අහුත්වා සම්බුතම් හුත්වානරුවෙසිති කියන එක තේරුම් ගන්නකොට තමා අභ්‍යන්තර පැත්තෙන් නිමිලා ඉන්නේ. බාහිර රූපයක් නිර්මාණය කරගෙන නැහැ. මේකට තමයි කියන්නේ අත්ථි භික්ඛවේ කම්මං අකන්න අසුක්ඛං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති කියන්නේ මේක. කලුත් නොවන සුදුත් නොවන කර්ම කියන්නේ මේක. කර්මස්සේ කිරීම සඳහා හේතු වන කර්ම කියන්නේ මේක. එතකොට පින්වතුනි අපි ධර්මඥානෙ ළබන්න අපි සමත විදර්ශනා භාවනා කරනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ ඇසට දකින්න රූපය දැකලා ඊළඟට ඒක මුලා වෙන්නට තියෙන කාලයේ තියෙන ස්පේස් එක ටිකෙන් ටික අඩු කර ගැනීම තමයි සමත විදර්ශනා භාවනා කියලා කියන්නේ. මෙන්න මේ ස්කන්ධ පංචකය හටගෙන ඊළඟට තේරුම් ගන්න අවස්ථාවේ තියෙන කාල පරාසය අඩු කර ගන්න තමයි අපි සියලුම ශක්තිය යොදවන්නට ඕන සම්බුද්ධ ශාසනයක. මෙන්න මේ ස්පේස් එක අඩු කරන්න තරමට තමයි බුද්දිස් ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක වැඩි වෙන්නේ. බුද්දිස් IQ එක වැඩි වෙන්නේ. බුද්දිස් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ ස්පේස් එක අඩු කරපු තරමයි. මේකේ මේ ස්පේස් එක මේ පරතරය අඩු කරන්න නිකන් බෑ පින්නතුනි. මොකද කරන්න ඕන? හැකිතාක් මේකේ ප්‍රැක්ටිස් එකේ ඉන්න ඕනේ. මෙතෙන්දී හොඳට මනහල ගිහිල්ලා එළියට ගිහිපු ගමන් සාමාන්‍ය විදිහට මෙන්නවා නම් කිසිම වෙනසක් නැහැ. මෙතෙන්දී නිවන් දැක වගේ ඉන්නවා. එළියට ගිය ගමන් ඉතින් සාමාන්‍ය කෙනා තමයි. ඒකෙන් කියන්නේ මේ වගේම කතා බහ නොකර ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. එතන ගිහිල්ලා කතා කරත් මේ සිද්ධාන්තෙම වෙන්නේ කියන එක දැකගෙන ඉන්නවා. දෙයක් දැකලා මේ මල හරිම ලස්සනයි. කෑම හුඟක් හොඳයි, ආවට බොහොම තින්. මම ඔයාගේ පිටින් අනත් එක මාත් හොදන්නම්. ඒ වගේ ඒ කතා කරලා කමන්නේ නැහැ. නමුත් Taman දන්නව මේ ඇතුලෙන් මේ නිරුද්ධ වෙච්ච ලෝකයක් මේ ස්පර්ශ කරන්න කියන එක දැකගට මේ කරා. නමුත් අපේ තින අවිද්‍යාව මොකද්ද? විද්‍යාඥයන්ගේ තින අවිද්‍යාව මොකද්ද? ඔවුන් ඇටම් එක බෙදන්නේ මේ බාහිර තින ඇටම් එක බෙදන්නේ දැන් තියෙන එක. මේක ඕනම කෙනෙකුට මේ විදිහටම පරික්ෂණ කරන්න පුළුවන් මේ විද්‍යාගාරේ. කවුරු බෙදුවත් මේ විදිහටම වෙන්නේ කියලා මත ඉඳගෙන උ කරන්නේ. අර නිරුද්ධ වෙච්ච එක ඇටය කියලා හදාගෙන උ කරන්නේ. නමුත් බුද්දිස් ඇටම් එක කියලා කියන්නේ මේ ඇටම් එක මගේ ලෝකෙට තියෙන ඇටම් එක මේක. වෙනත් කෙනෙකුට මේක නොපෙනෙන්න පුළුවන්. මට පේන මේ වතුර වීදුරුව වතුර ලබන්න අකුසලයක් කරපු සත්‍යයක් මත ඉන්නවා නම් ඌට මේ වතුර ටික පේන්නේ නැහැ. මේ වතුර ටික මගේ ලෝකෙට නිර්මාණය වෙච්ච වතුර ටික මේක. මට සාපේක්ෂව තියෙන එකක් මේක. මට සාපේක්ෂව කියලා මට ජීවිතේ හැමදාම තියෙන දේකුත් නෙවෙයි. මේ මොහොත මගේ කර්ම චක්‍රය වෙනස් නොවතින් මේ වතුර ටික මට නොපෙනියන කරු. ඒ නිසා මේ බාහිර පේන්නේ ඇත්තටම තියෙන දේ නෙවෙයි. පේන්නේ මොකද්ද? මගේ කර්මයෙන් අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදිනීම ආදී හේතු ටිකෙන් වර්තමාන මොහොතේ නිස්පාදනය කළ දීපු ඇහෙන් ඇහි සක්‍රීයතාවයට අනුව නිස්පාදනය කරන ලෝකේ තමයි මේ මොහොත මට මේ පේන්නේ. මේ Taman වියදම් කරපු ලෙන්ස් එකේ ප්‍රමාණයට තමයි මේ පේන්නේ. මොකද්ද වියදම් කළා කියලා කියන්නේ? පින් කළා, පින තමයි අපේ වියදම. ඒ පිනට අනුව ලැබිච්ච ලෙන්ස් එක තමයි ලෙන්ස් එකෙන් පේන ටික තමයි මේ. ඒ වෙනට තව සල්ලි ටිකක් එකතු කරලා උපකරණයක් අරගෙන බැලුවොත් ඔන්න ලෙන්ස් එක වෙනස් වෙනවා. ඊට පස්සේ පින්තූර ගානේ වැඩි වෙනවා. ඊට තව ගැලැක්සිකුත් පේන ගන්නවා ඊට පස්සේ. එතකොට කලින් ගැලැක්සිය නොතිබ්බ නෙවෙයි. මේ ලෙන්ස් එකේ පමණට කලින් එච්චරයි පේනුනේ. ලෙන්ස් එක වෙනස් වුණාට පස්සේ බාහිර රූපය වෙනස් වෙනවා. දැන් අපේ ලෙන්ස් එකට මිනිස්සු ටික විතරයි පේන්නේ. ඇතැමිට මරණාසන්න මොහොතේ කර්මයෙන් මේ ලෙන්ස් එක වෙනස් කරවතින් ඇතැමිට දෙවිවරු පේන්න පුළුවන්, මල් මාලා පේන්න පුළුවන්, ඇතැමිට පෙරේතිය භූත පේන්නත් පුළුවන්. සමහර අය තමගේ මියගිය ඥාතීන් පල්ලිය ස්ථානවලින් අය කලින් වෙන එකරගෙන යන වෙන වාහන කරගෙන අපි එක්කරගෙන යන වෙන. එතකොට අපිට පේන මෙන්න කෑ ගන්න මාව එක්කරගෙන යන්නේ පෝ කියලා කෑ ගන්න. ඉතින් අනිත් අය කියන මේ මොකද කෑ ගන්නේ? කවුරුවත් නැහැ නේ කියලා. යාගේ ලෙන්ස් එක වෙනස්ලා දැන් කරන්නේ. යාට පේන මේ ටික ඔක්කොම. ඇතැමිට ඇඳාස්ස රින්ගන මාව එක්ක යන එපා මෙන්න මාව මරනවා කියලා කෑ ගන්න. පින්නතනි මෙවැනි ලෝකෙක අපි මේ ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ රූපය දේශනා කළා. ඒ රූපේ හට ගැනීම ස්කන්ධ පංචකයක් විදිහට මේක හට ගැනීම සඳහන් කළා. ඒක හේතු නිසා හට ගැනීම එතනම නිරුද්ධ වෙනවා. එතකොට මේ මුල් එකට හේතුනේ ආහාර ස්පර්ශ නාම රූප ආදී කාරණා තමයි මුල් ස්කන්ධ පංචකේ හේතුනේ. නමුත් දැන් අපි මේ නිර්මාණය කරගෙන ඉන්න පංච උපාදාන ස්කන්ධයේ හේතුල තියෙන මොකද්ද? ඒකට හේතුල තියෙන අවිද්‍යාව. දැන් මේ ඉස්සරහ පේන රූපේ බලන්නේ අවිද්‍යාව. එතකොට මුලින් අපට ලැබුණේ මේ ලස්සන රූපයේ මුල්ම ලැබිච්ච අත්දැකීම එක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේකක්. ඒක අපි අතීත කර්ම විපාක විදිහට ලැබිච්ච කුසල විපාකයක්. නමුත් කුසල විපාකයක් හැටියට ලැබිච්ච එක අපි හරියට පරිහරණය නොකරොත් අපි අවිද්‍යාවෙන් ඒ කුසලිය අරගෙන අපි යන්නේ අයහපත් පැත්තට යන්න. ඒකම අපට හොඳ පැත්තට මෙනෙහි කළා අපට ඒක කර්මක්ෂය කරන පැත්තට යන්න පුළුවන්. ඒකේ වරද අර මුලින් ස්කන්ධ පංචකයට පනවන්න බෑ. අපට කෙනෙකුට හොඳ තියුණු ආයුධයක් දෙන්න පුළුවන්. ඒ ආයුධය අරගෙන ගිහින් එක්කෙනෙක් අඹගෙඩියක් කපලා අනිත්යගේ කුස නිවන්න පුළුවන්. එක්කෙනෙක් ඒ ආයුධය හොඳ තියුණු කරන් ගිහින් සර්ජරියක් කළ ජීවිතයක් බේරන්න පුළුවන්. ඒ ආයුධයම අරන් ගිහින් තව කෙනෙක්ගේ ජීවිතයක් හානි කරන්න පුළුවන්. එතකොට ඒකේ වගකීම ආයුධයට නෙවෙයි යන්නේ. ඒ ආයුධය අරන් ගිහලා කෙනෙක් නරුව කියලා ආයුධ නිෂ්පාදනය කරපු කෙනාට ප්‍රාණඝාතය ඇති වෙන්නේ නැහැ. එතකොට මුල් ස්කන්ධ පංචක විපාක මට්ටමේ කුසල විපාකය ඒකට වරද පවරන්න බෑ. වරද තියෙන්නේ අපි අවිද්‍යාවෙන්. අපි මේක නිරුද්ධුනා කියලා දකින්නේ නැතුව බාහිර රූපයක් ඇතයි කියලා නිෂ්පාදනය කරගත්තොත් ඒ බාහිර ලෝකයට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ කියලා කතාවක් නැහැ. අපර ටිකක් උපේක්ෂාසාරෙත් ඉන්න පුළුවන්. නමුත් අපි අවිද්‍යාවෙන්. ඒක කෙලවර වන්නේ ප්‍රපංච කොට නැගිලා. චක්කොංච පටිච්ච රූපේච උපාදීවි චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති තතෝ නිදානං අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු ධම්මේසු. අවිද්‍යා සහගත වශයෙන් බලපු ගමම්ම ඉතුරු වැඩ ටික කෙලෙලි අවසන්. නමුත් මේ ධර්ම මාර්ගයේ ඉන්න අකණ්ඩව සතිමත් බව දිනු කරන ශ්‍රාවකයෙකුට වාසියක් තියෙනවා. මොකද වාසිය? ඒ වාසිය ගැන සඳහන් වෙනවා ඉන්ද්‍රිය භවන සූත්‍රයේ. කොයිතරම් ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවාද කියලා. ඇසට රූපයක් දැකලා ඒ රූපය අරබය ඇතිවන ප්‍රිය අප්‍රිය බව නැති වෙලා හිත තේරුම් අරගෙන උපේක්ෂාවේ හිත පිළිගන්න කොච්චර කාලයක් ගියන්නේ? ඇස් පිය ගහන මොහොතකදී ප්‍රඥා පිහිටන යා උපරිම ලෙස සිහින් ඉන්න හැබැයි තාම මාර්ග වලට පත් වෙලක් නැහැ. සිහිය නිසා උඩ කරන්න පුළුවන් මේක. කනට ශබ්දයක් අහලා ඒ ශබ්දයෙන් ඇතිවෙන ප්‍රිය අප්‍රිය බව දුරු වෙන කොච්චර වෙලාද යන්නේ? හරියට අසුරු සැනක් ගන්න මොහොතකදී අර අන්තවලට ගැහෙමින් මිදිලා ඔහු මේක තේරුම් ගන්න උපේක්ෂාටපත් වෙනවා. නාසයට එන ගඳ සුවඳ ගැන ඇතිවන රාග දේශ පිළිබඳව හැඟීම දුරු වෙලා අපේක්ෂාවට සිත පිළිවන කොච්චර කාලෙන්ද යන්නේ? හරියට නැලීච්ච නෙළුම් පතකට දාපු වතුර බිඳක් ඉක්මනින් එක ලිස්සල ගිහින් වැටෙනවා වගේ. ඒ තරම් ඉක්මනින්ම ඔහු නාසය අරබයා ගන්ධයේ පිළවඳ ඇතිවන ප්‍රියාප්‍රිය බව දුරු කළා. ඔහු උපේක්ෂාටපත් වෙනවා. මේ ප්‍රියාප්‍රිය බව ගන්ධයෙන් නෙවෙයි ආවේ තමන්ගේ මනස පැත්තෙන් ගොඩනගාගෙන කියන්නේ කියන එක උදාන. දිවට රසයක් එනකොට ඒ රසයෙන් ඇතිවෙච්ච ප්‍රියාප්‍රිය බව දුරු වෙන ගත වෙන කොච්චර කාලයක්ද? දිව කෙළවරේ තියෙන කෙළඹිනක් දිවෙන් ඈත් වෙල බිමට වැටෙන තරම් ඉක්මන කාලයකදී ඉක්මනට මේ දුක ඡාරපත් වෙනවා. ශරීරයට එන සැප දුක් වේදනාව පිළිබඳව ඇලීම් ගැටීම් දුර වෙන කොච්චර කාලයක්ද යන්නේ? හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කරත්ත කෙටි කරන්න කෙටි කරත්ත දික් කරන වගේ ඉක්මනටම හිත උපේක්ෂා පිටනවා. හිතට එන සිතුවිල්ලක් පිළිබඳව උපේක්ෂා පිටන්න ගත වෙන කාලය කොච්චරද? ගිනියම් වෙච්ච යකඩ භාජනයකට වතුර බිඳ දානකොට ඉක්මනට මේ වතුර සිඳල යනවා වගේ ඉක්මනින්ම හිත උපේක්ෂාටපත් වෙනවා. මේ සිහියෙන් ඉන්න කෙනා. මේකත් තමයි ඉදිරියට යනවා සේක පුද්ගල ගැන කියනවා. ඇස කන ආදී ඉන්ද්‍රිය පිළිබඳව ආයතන අරබයා රූප ශබ්ද ආදී පිළිබඳ ඇතිවන සැප දුක් ආදී ඇති වෙනකොට ඔහුට මොකද ඇති වෙන්නේ? ඔහු ගැන සඳහන් කරන්නේ අට්ටි යති හරායති ජිගොච්චති කියලා. ඔහු ලැජ්ජාවට පිළිකුලට බියට පත් වෙනවා. ඇයි? ඔහු දන්නව දැන් බාහිර රූපයට නම් ඇලුම් කළේ අකමැති වුණේ. ඔහු දන්නව දැන් අවිද්‍යාවෙන් ඉන්නේ, දැන් වැරදුනා. බාහිර රූපේ නිරුද්ධච රූපයක් මේ තියෙන්නේ. තමන්ගේ පැත්තෙන් ගොඩනගත් එකට යන්නේ අවිද්‍යාවෙන් බලන්නේ. දැන් කේන්ති අරගෙන ඉන්නේ කියලා දැකලා ඔහුට මතක් වෙනවා කවුද? බුදුහාමුදුර මතක් වෙනවා. ආරි ශ්‍රාවකයට ඔහු ලැජ්ජාවට පත් කරන්නේ බුදුහාමුදුර සමාවෙන්න මට වැරදුනා කියලා. හැම වෙලාවෙම හරියට අම්මා තාත්තා ළඟින් ඉන්නම් අඩුපාඩුවක් වෙන දෙන වගේ ඔහුට නිතරම ශ්‍රද්ධාව නිසා බුදුහාමුදුර මතක් වෙනවා. අනේ මේ දුකෙන් නිදහස් වෙන්න මට මේ තියෙන කෙලෙස් එකෙන් දුර වෙන මෙච්චර පාරමිතා පුරලා බුදුහාමුදුරෝ මට මේක කියලා දෙලා තියෙන, මට මේක වැරදුනා නේද කියලා ඉක්මනටම ලැජ්ජාවට පත් වෙලා මධ්‍යස්ත වෙනවා. ප්‍රඥාවට එන්න. මෙහෙම ගිහිල්ලා පින්නතුනේ බාහිර ඉන්ද්‍රිය පුද්ගල ගැන සඳහන් කරන රහත මහසේ ගැන. රහතන් වහන්සේ කොහොමද හටගන්නේ? ඇසට දකින්න රූපය ප්‍රියමනාප රූපයක් නම් ඔහුට, ඔහු දන්නම ප්‍රියමනාප රූපය තමන්ගේ පැත්තෙන් ගොඩනගාගත්තේ ඒ ප්‍රිය එක ඕනනම් පිළිකුල් විදිහට මෙහෙ කරන්න පුළුවන්. ලස්සන රූපයක් දැකලා ඒ රූපේ ඇතුළටම ගිහිල්ලා රූපේ ඇතුළේ තියෙන ලේ ටික, ඇටකටු ටික, ඇතුළේ ඉන්න පණුව ටික ඔක්කොම බලන්න පුළුවන්. භාවිතින් දෙපොත් ගිලේ. ඒ වගේම ඕවන්නම පණුව ටික ඇතුළට බලන ඇත් පිටට ඇවිල්ලා වන්නම් ලස්සන පැත්ත බලන්න පුළුවන්. ඒ පිළිකුල් නොපිළිකුල් බව දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙම ඉන්නත් පුළුවන්. යම් කිසි කෙනෙක් තමන්ට බනිනකොට අනේ හරිය හොඳයි ලස්සන වචන ටිකකින් මට බැන්නේ කියලා කියනත් පුළුවන්. දැන් මේ සිහින් කියන්නේ පිළිකුල් දෙයක් බලලා ඒ පිළිකුල් දෙය සුබ විදිහට බලනවා නම් ඒ පිළිකුල් දෙය දැයෙන් අරගෙන අසනේ පිටගෙන උපස්සනා කරන්න පුළුවන්. ඕන වෙලාවක මධ්‍යස්ථ උපේක්ෂා කරලා තියන්න පුළුවන්. පින්නතුනේ මේක ඇති වෙන්නේ කොහොමද? මේක ඇති වෙන්නේ අපි ඇහැට රූපයක් දකිනකොටම අපි දක්ෂ වෙන්න තෝරන දිත්තේ දිත්තමත්තන් කියන්නේ ඒකේ මුල් තැනට ගිහිල්ලා බලන දක්ෂ වෙන්නට ඕන. ළමෙක් කුඩා ළමෙක් මෙතන එහෙම දුවනවා නම් ඔබ බලන්නේ කොහොමද? ළමෙක් මෙතන අවුරුද්දක මාස 12ක 16ක 18ක ළමෙක් සෙල්ලම් කරනකොට ඔබ මොකද බලන්නේ වෙලාවේ? ඔබ බලන්නේ මොකද? ඔබ බලන්නේ ළමගේ අම්මා කවුද කියලා. අම්මා කොහෙද ඉන්නේ? තනියම ආපු ළමෙක්ද? අම්මත් එක්ක ආවද? වැරදිලා ඇවිල්ලාද? ඔබ පාරේ වාහනයක් ඩ්‍රයිව් කරන යනකොට බෝලයක් පාරට එකපාර ආවොත් මොකද බලන්නේ ඔබ? බලන්නේ කොහෙද ළමේ දැන් දුවන් එන්නේ කියලා බලන්නේ නේ. ළමේ කිට්ටුව මෙනවද කියලා දැන් ළම. අන්න ඒ වගේ පින්නතුනේ එහෙට රූපයක් දකින්න කොටම දක්ෂ වෙන්න රූපයට නිගාලා යොමු කරන්න ඕන. මොකටද? දැන් මේ රූපය දකින්න මනෝ විඥානයේ ඒකේ මුල් අවස්ථාව ස්කන්ධ පංචකය, පිරිසුදු ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය පිළිබඳව මනෝ විඥානයේ සංඥා වේදනා දෙකෙන් මෙනෙහි කිරීම නොවේ මනෝ විඥානයේ මේ රූපය හඳුනාගන්නේ කියලා දකින්නට ඕන. එතකොට තමා බාහිරට නෙවෙයි හිත බැසගන්නේ, තමා අභ්‍යන්තරේ පැත්තෙන් බලන. බලන්න බලන්න මොකද වෙන්නේ? රූපේ පිළිබඳව න අභිනන්දති න අභිවදති න අජෝසාය පිටති. සතුටු වෙන්නේ නැහැ, ගුණ කියන්නේ නැහැ, සිත බැසගන්නේ නැහැ කියලා කියනවා. ගුණ කිව්වත් කියන්නේ තාම සිහින් කියන්නේ තමන් දන්නවා බාහිර කෙනෙකුට මේ සත් විවේචනය කරන්න මේ තමන්ගේම මනසට තමන්ගේම මනසින් ගොඩනගාගත් රූපයකට දැම විවේචන කරන්න කියලා දැනගෙන කරා. වරද කරුවාට නෙවෙයි දොස් කියන්නේ. වරදටයි දොස් කියන්නේ. මේ දෙය කිරීම වැරදි. ඔයා මේ වැරදි කිරීම වැරදි කියලා නෙවෙයි කරන්නේ. මේ වැරදි මේ දෙය මෙතෙන්ට හොඳ නැහැ. මේක ගැලපෙන්නේ නැහැ මෙතෙන්ට. මේක වැරදි මේක කරපු එක. කෙනෙක් පනවගෙන පුද්ගලයාට නෙවෙයි දොස් කියන්නේ ඒ කාරණයට ඒ හේතු දෙක පැත්තට ඇඟිලි දෙකන. එතකොට තමන්ගේ පැත්තෙන් කෙලස් ටිකෙන් මිදලා එහෙම විවේචනයක් කරනකොට ඒ විවේචනය කරන පුද්ගලයා මෙතන නොහිටියත් හැංගිලා හංගිටියත් ඔව් කවදාවත් අපි දෙකම නැ වෙන්නේ. පින්නතනි එතකොට මෙන්න මේක තමයි අපේ ක්‍රියාත්මක වන සැබෑ ලෝකය. එතකොට මෙතෙන්ට එකපාරින් අමාරුයි. අපිට මේක සුතමේ ඥානෙන් අසහ දැනගන්නට ඕන. දැනගෙන මේක චින්තාමය ප්‍රඥාවෙන් නැවත නැවතත් හිතන්න ඕන. මේක සමථ විදර්ශනා භාවනා කරමින් නැවත නැවතත් මේක යථාර්ථයක් බවට පත් කරගන්නට අපි උපරිම කැපවීම කරන්න ඕන. ඒ රිසල්ට් එකට ඉක්මනට එන්න අපි මොකද කරන්න ඕන? අකණ්ඩව මේක කරන්න ඕන. ඒ අකණ්ඩව කන කන්ට හිත යොදන්නට ඕන. එහෙනම් අකණ්ඩව අපේ ශරීරයේ සිදුවන ක්‍රියාදාමය මොකද්ද? ඒ තමයි හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව මේ නිරතුරුව සිදුවන සිද්ධාන්තයට හිත තියන්න. ඒ පිළිබඳව සිහියෙන් ඉන්න. ඒ සිහියෙන් ඉඳගෙන ඒ අපේ හිත මෙතෙන්ට ගැටගහලා තියෙන වෙලාවට මෙන්න මේ අනිත්‍යතාවය බලන්න. දිගටම බලන්න අමාරු නම් ටිකක් මෛත්‍රී භාවනා කරන්න. විවේකේ කාලයට වගේ නිකන් මෛත්‍රී වඩවන්නේ ඉතුරු කාලේ. ඒ තමයි රුණ බුදුගුණ භාවනා කරන්න. ඒ තමයි රුණ අසෝ භාවනා කරන්න. මරණ අනුස්සතිය වඩන්න, ධාතු මනසිකාරය වඩන්න, සීලා අනුස්සතිය වඩන්න, ඒ වතර කරින්න. හැබැයි යා මොකක් කරත් මොහොතද කරන්නේ? යා කරන්නේ විවේක නිශ්චිතාන්, විරාග නිශ්චිතාන්, නිරෝධ නිශ්චිතාන්, වස්සන් දුක්ඛරිණාමි. ඔබ මොනවතනත් විවේකයව විරාගීව නිරෝධයේ දකිමින් නිවන පැත්තට නැමිලයි මේ හැම දෙයක්ම කරන්නේ. මෛත්‍රිය භාවනා කළත් මම මේ අමනාප කණ්ඩික දුරු කරගන්න විතරයි මෛත්‍රිය කරන්නේ කියලා එතනින් නවත්තන්න බෑ අපට. වරක් එක්තරා ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ ආරාමයකට ගියා. ගිය පළවෙනියයි කියනවා ස්වාමීනි අපිත් මෛත්‍රී භාවනා වඩනවා. ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරය වෙන ගෞතමයන් වහන්සේත් මෛත්‍රී භාවනා කියන එක නිසා අපි දෙගොල්ලම සමානයි නේද කියලා. පින්නතුනි මේ හාමුදුරන්ට උත්තරයක් දෙන්න බැරුව ගියා. නිස්සංදව බුදුහාමෙන් බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහයෙන් නෑ සමාන නෑ වෙනස්. මේ බුද්ධ ශාසනයේ මෛත්‍රී භාන වඩන්නේ මොකටද? අමනාප කට්ටිය ආලෝ කරගන්න විතරක් නෙවෙයි. සුඛං සුපති සුඛං පරිමුඤ්ඤති නපාඛවං සුඛං පස්සති කියලා මෙත්තානි සංසලබන් විතරක් නෙවෙයි. බුද්ධ ශ්‍රාවකයා සමාධිය වඩන්නේ නිකන් සමාධියක් නෙවෙයි. ඒක මොකද්ද? ඒක සම්මා සමාධියක්. ඒ සම්මා සමාධිය සම්මා සතියෙන් අර්ථවත් වෙන්නට ඕන. ඒ සම්මා සතිය සම්මා වායාමයෙන් අර්ථවත් වෙන්නට ඕන. ඒ සම්මා වායාමය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ආර්ය සීලයෙන් මිශ්‍රිත වෙන්නට ඕන. ඒ සීලය සම්මා දිට්ඨියෙන් බැබලෙන සීලයක් වෙන්නට ඕන. බුද්ධ ශ්‍රාවකයා වඩන සමාධිය නිකන් හුදකලා කරපු තනි සමාධියක් නෙවෙයි. බුද්ධ ශ්‍රාවකයා වඩන හැම සමාධියක්ම සම්මා සමාධියක් වෙන්නට ඕන. ඒක සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන්නට ඕන. ඒ සම්මා දිට්ඨිය තමයි කොයිතරම් මට්ටමින් තියෙනවද කියන එක තම තමන් තීරණය කරගන්න. ඔබට තියෙන කම්මසගත සමාධියට විතර නම් ඔබ ඒ සමාධිය ධ්‍යාන මට්ටම විතර කියයි. හැබැයි ඔබට කම්මසගත සමාධියට ඉක්මවලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සමාධි ඥාන ඔබට තියෙනව නම් ඔබේ සම්මා සමාධිය සම්මා සමාධිය නවතින්නේ නැහැ. ඒක සම්මා ඥාන සම්මා විමුක්ති දක්වා දිව යනවා. සමාහිතෝ භික්ඛව යථා භූතං පජානාති කියලා හිත සමාධිමත් වෙච්ච කල්හි මේ අනිත්‍යතාවය පේනවා. ඔහු හැම දෙයක්ම කරන්නේ ඔහුගේ රිසයිට් එක මේක. ඔහු කොච්චර සම්මා සමාධියේ නැමැති ආලෝකයෙන් හිටියත් ඔහු දන්නවා ඕනම මොහතක පාවර් කට් එකක් වෙන්න පුළුවන් කියන එක දන්නවා. කරන්ට් එක යන බව දන්නවා. ඔහු මොකද කරන්නේ? ඉක්මනටම ලයිට් එක තියෙන වෙලාවෙ ලියුම ලියා ගන්නවා. ලයිට් ඕෆ් වෙන කලින් ඉක්මනටම ලියුම ලියා ගන්නවා. මොකද ලියුම? චක්කෝ අනිච්චං, රූපං අනිච්චං, චක්කු විඥානං අනිච්චං, චක්කු සංපාතං අනිච්චං. ඉක්මනට ලියුම ලියා ගන්නවා. විදර්ශනා කරගන්න. එතකොට ලයිට් එක ඕෆ් වුණත් ලිපිය නැති වෙන්නේ නැහැ. මේ ජීවිතේම නැති වුණත් ඊළඟ ආත්ම භාවයේ ඊටු ටික කරන්න තියෙනවා. කොතන ඉපදුණත් සමන් ඉපදෙන්නේ ප්‍රඥාවී ඊළඟ තලයට යන සියලුම පහසුකම් ටික හදාගෙන යනවා. તો ප්‍රාර්ථනා නොකරත් උඩු සුගතියක් හිමි වෙනවා. ඇතැම්ට උඩු පාර කරලෝ සුගතියක් අමතෙන් ප්‍රාර්ථනා කරන දෙයක් නෑ. ඔහු උපරිම ලෙස ජීවිතයේ තමන්ගේ මනසට එන හැම රූපයක් මනිත්‍ය වශයෙන් බලන ගිහිල් අවසානයේ කොට ඕසමට දක්ෂ වෙනවා. අවසාන මොහොතේ හිතට එන රූපයක් අනිත්‍ය වශයෙන් බලන ඔහු දක්ෂ වෙනවා තිමි. ඔහුට සුගතියක් නෙවෙයි නැවත කිසිදු භවයක හිත බැස නොගන්නාස්සේ ඔහු මුළු සංසාර චක්‍රෙම නිමවටපත් කරන්න දක්ෂ වෙනවා. අවසාන මොහොතේ හිතට නිර්මාණය වෙන රූපය ඔබේ ගෙදර වෙන්න පුළුවන්. දූ දරුවන් පිළිබඳ රූපයක් වෙන්න පුළුවන්. අම්මා පිළිබඳ රූපයක් වෙන්න පුළුවන්. කරපු පින්කමක් ගැන රූපයක් වෙන්න පුළුවන්. ඒක මතක් වෙනකොටම දැක්කොත්ින් මේ රූපය මනංච පරිච්ඡ ධම්මේතු උපංජිති මනෝ විඥානං කියලා දකින්න දක්ෂ වුණොත්ින් ඒ මරණයත් රහන් භාවයත් ඔහුගේ සසර ගමනේ නිමාවත් මේ කාරණා තුනම එකට සිද්ධ වෙන සමසේසී පුද්ගලෙක් වෙන්න පුළුවන්. පින්තුරු මේ කරුණ වලට අදාළ ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. මේ ප්‍රශ්නකට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සත්‍ය ඥාන, ප්‍රත්‍ය ඥාන, කෘත ඥාන කියලා බුදුදහමේ විශේෂයෙන් ධම්මචක්ක සූත්‍රයේ දැක්වෙන ත්‍රිපරිවට්ට ද්වාදසාකාරය කියන කරුණක් ඉස්සර වෙනවා. මේ කරුණ කොයිතරම් දුරට ඔබට දුරට යන්න පුළුවන්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නවා එක්කෙනෙක් හරි මේ කියන කරුණ වලින් ප්‍රතිඵල ගන්න බව අපි දන්නවා. මේ පින තුන අතර නැතුණා දේවතා ආරාධනා හරි කරානේ නේ. දෙවියෙක් හරි ඇවිල්ලා හරකින් දී කියලා හිතාගෙන ඉන්නේ. නමුත් පින තුන අතර නැතුණා ඔබට මේක නිකන් ඇහුණත් ඒ ඇහෙන කුසලයේ ආනිසංස නිම කරන්න බැහැ ඒක. මේක තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. මේ දේ ටික අහන්න තමයි බොහෝ දුරකට ගෙවාගෙන අපි මේ බොහොම දුෂ්කර ගමන් මඟ කාලේ මේ ටික අහන්න තමයි තියෙන්නේ. නැත්නම් මෙතන මේ නගරයට මෙන්නත් ඇත්තේ මේ ටික අහන්න වෙන්නත් ඇති. ලෝක ගෝලේ අනිත් පැත්තටම කරකැවිලානේ. පින්නතුනේ මේ කුසලිය අපට යවන්න එපා. මේක මෙතනින් අපට ගිලිහුනවා තින් ආයි මෛත්‍රී බුද්ධ ශාසනය නෑ දැමිට බුදුරු දහස් ගානක් අපට අහිමි වෙලා යන පුළුවන්. ඒ නිසා අපි ජීවිතයේ සියලුම පින්කම් ලබා ගත්තේ පින්නතුනි හිතන්න එපා රැකියාවක් කරලා ගියක් කොට හදාගෙන මේ යන කියලා දරුවෝ ටිකට උගන්නලා. ඊට වඩා දෙයක් අපේ ජීවිතය අපි ලබාගෙන මේ තියෙන්නේ. අන්න ඒ දේ විශාල පිනකින් ලැබුණේ ඒ දේ අපි උපරිම තලයට ගන්න උත්සාහ කරන්නට ඕන අවසාන මොහොතේ හැරෙයි. තන ප්‍රශ්නයක් අහනවා. දැන් චතුරාර්ය සත්‍යයේ කොටස් තුනකට බෙදෙනවා. ඒ හතරම සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා හතර වර තුන වැඩි වෙලා 12ක් විදිහට කත්න මේකට කියන්නේ ත්‍රිපරිවට්ට ද්වාදසාකාරය කියලා. ඒ මොකද්ද? දුක්ඛ සත්‍ය සත්‍ය කියලා තේරුම් ගන්න එක. ඒකට කියනවා සත්‍ය ඥාන කියලා. ඒ දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්න ඕන කියලා ඒක කෘත්‍ය ඥාන විදිහට කල යුතු දේ ගැන දැනගන්න එකට කියන කෘත්‍ය ඥානය කියලා. ඒක පිරිසින් දැනගත්තා දැනගෙන අවසන් කියලා දැනගන එකට කියන කෘතඥාන කියලා. එතකොට දුකක් කියලා දෙයක් තියෙනවා. ඒ දේ පිරිසින් දැනගන්න ඕන. මම දැනගෙන ඉවරයි. මෙහෙම දෙයක් තියෙනවා. ඒක දැනගන්න ඕන දැනගෙන අවසන්. කම්ප්ලීට්. ඊළඟ සමුදය සත්‍යය. දුකට හේතුව කියලා දෙයක් තියෙනවා තෘෂ්ණාව. ඒක හරියට තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ සමුදය සත්‍යය මොකද කරන් තියෙන්නේ? සමුදය සත්‍ය ප්‍රහිණ කරන් තියෙන්නේ ඕකම් කරන් තියෙන්නේ. දුක්ඛ සත්‍ය රියලයිස් කරන් තියෙන්නේ. සමුදය සත්‍ය ඕකම් කරන් තියෙන්නේ. ඒක ඕකම් කළා කියලා දැනගන්න එක කෘතඥානයයි. නිරෝධ සත්‍ය නිරෝධ සත්‍ය නිවන විදිහට හඳුනා ගන්නවා. ඒක සාක්ෂාත් කරගන්න දුදයක්. ඒක ඇචීව් කරන්න ඕන දෙයක්. ඒක පිරිසිදු දැනගන්නවත් බැහැර කරනවත් කියන දෙයක් නෙවෙයි. නිරෝධ සත්‍යද කරන්න ඕන මොකද්ද? ඒක සාක්ෂාත් කරගන්න තියෙනවා. වාසික සාක්ෂාත් කරගන්න ඉවරයි කියලා දකින්න එකට කියන කෘතඥාන කියලා. මාර්ග සත්‍ය. ආරසින් මාර්ගය. මාර්ග සත්‍යද මොකද කරන් තියෙන්නේ? මාර්ග සත්‍ය කියලා හඳුනා ගන්න ඕන හරියට මාර්ගය මෙන්න මේක යන්න ඕන මාර්ගය කියලා. ඊට පස්සේ මාර්ග සත්‍යද මොකද කරන් තියෙන්නේ? ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. කල යුතු දෙයක් කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ කල් අවසන් කියලා දැනගන්න ඕන. කතන් කරණිය නාපරන් ඉත්‍යස්සයි. කල් අවසන් මෙහෙමට ආයි කරන්න දෙයක් නැහැ කියලා දැනගන්න. මෙන්න මේකට තමයි ත්‍රිවිධ වට ද්වාදසකාරය කියලා කියන්නේ. මෙතෙන්දිත් පින්නතින් මේ චතුරාර්ය සත්‍ය ඉතාම මනෙන් අපි තේරුම් ගන්නවා. ඒකට හේතුව තමයි දුක කියලා දෙයක් තියෙනවා. දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියලා දෙයක් තියෙනවා. සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා දෙයක් තියෙනවා. නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියලා දෙයක් තියෙනවා. මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. ලෝකේ හැමදාම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර හැමදාම ලෝකේ තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ලෝකේ පහළ මොකද කරන්නේ? දුක්ඛ ආර්ය සත්‍ය පැහැදිලි කරලා දෙනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පැහැදිලි කරලා දෙනවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පැහැදිලි කරලා දෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදා ආර්ය සත්‍ය පැහැදිලි කරලා දෙනවා. ලෝකේ සාමාන්‍ය කෙනෙක් දුක කියලා හිතන්නේ මොකද්ද? ලෙඩවීම, මහලු වීම, මරණය, ප්‍රිය විප්‍රයෝගේ මෙන්න මේවා තමයි දුක් කියලා හිතාගෙන ඉන්නේ. ඒ දුකෙන් නිදහස් වීම කියලා මොකද එයා කරන්නේ? ඊයගෙන් අත්හැරලෙනවා. ඒ බාහිර බරු මුට්ටෙන් අත්හැරලෙනවා. ඇඳුම් ටිකක් අත්හැරෙනවා අන්තිමට. ඊට පස්සේ ඒගොල්ලන් සාක්ෂාත් කිරීම ලෙස මොකද දකින්නේ? එහෙනම් බ්‍රහ්ම සාහවිතාවට යන්න ඕන. මේ මනුස්ස ලෝකේ ඉන්නකොට මේ ප්‍රශ්නේ නිසා බ්‍රහ්ම ලෝකෙට යන්න ඕන කියන එක තමයි ඔයගොල්ලන්ගේ achievement එක. එතෙන්ට යන්න මොකද කරන්නේ ඔයගොල්ලන්? කම්මසගත සම්මාදිට ඉඳලා උපරිම වශයෙන් ගියොත් යන්නේ මොකෙන්ද? ඈ ලෞකික සම්මා සමාධියට යන්න. ධ්‍යාන ලබන බ්‍රහ්ම ලෝකේ යනවා ඒක ආස. ඒ වළන්ට. කල්ප ගානකට rest එකක් ගන්න යනකොට. මේ සාමාන්‍ය ලෝකයේ හොඳ පැත්තෙන් ගියොත් යන විදිය. නැතුණා තව තව වෙන වෙන පැති වලින් ඒවන යනවා. එතකොට බුද්ධ ශ්‍රාවකයාගේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? එයා දුක්ඛ සත්‍ය ලෙස බලන්නේ මේ ලෙඩවීම මරණය නෙවෙයි. ඔහු බලන්නේ බාහිරට එන දේ නෙවෙයි. ඔහු බලන්නේ පහරට එන බෝලේ දිහා නෙවෙයි. ඔහු බලන්නේ. ඔහු බලන්නේ බෝලේ බෝලෙන් සෙල්ලම් කරපු ළමයා දිහා බලන්නේ. ළමයා කොහෙන්ද දැන් දුවන් එන්නේ කියලා බලන්නේ. ඒ මොකද්ද? ඒ තමයි ස්කන්ධ පංචකය බලන්නේ. මේ බාහිර රූපයක් දැන් මේ නිර්මාණය කරන්න හේතු උනේ අර මුලින් නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය. විපාක ස්කන්ධ පංචකය. ඒක අවිද්‍යාවෙන් බලපු නිසායි, ඒ පිළිබඳව තියෙන අනුභවයෙන් නිසායි මේ රූපයක් දැන් බාහිර පනවගෙන මේ නැති රූපය ඇතැයි කියලා තියාගෙන මේ බාහිරට දුක් විඳින කියන එක දන්නවා. එතකොට මේ තැනැත්තා මේ ආරි ශ්‍රාවකයා සෘතුවා ශ්‍රාවකයා දුක්ඛ සත්‍ය විදිහට දකින්නේ මොකද්ද? අර මුලින් නිරෝධයේ ස්කන්ධ පංචකය දකින්නේ දිට්ඨිය දිට්ඨමත්යන් දකින්නේ. දික්කේ දික්කමත්තන් දකිනකොට හොට මේ පැත්තේ බාහිර රූපයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවෙන් ඉන්නේ. එතකොට ඔහුගේ අවිද්‍යාව බව තණ්හා දුරු වෙනවා අභ්‍යන්තරේ. බාහිර දෙයට ආස කරන්න ඕනේ නැහැ කියලා කතාවක් නැහැ. බාහිර පාරට ආපු බෝලේ වාහනේ හැප්පුණත් කමන්නේ නැහැ. බෝලේ කරන් දෙන්න හරි පුළුවන් ළමයි හැප්පුණොත් තමයි බය වෙන්නේ. ඒ නිසානේ ළමයා නැමති ස්කන්ධ පංචකේ මුලින් හටගත්තු දේ දන්නව. ඒක දැන් නිරුද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ පිළිබඳ ආදානම දැන් මේ ඉන්නේ. එතකොට අන්න ඒ දේ ඇති කර ගන්නට ඒ තැනට ළඟා වෙන්නට ඔහුට මාර්ගය පනවනවා. සාමාන්‍ය ලෝකයා මාර්ගයේ පනවන්නේ බාහිර ලෝකේ ඉන්නව කට්ටිය. ඒයන්ට මං ද්වේෂ කරන්නේ නැහැ, ලෝභ කරන්නේ නැහැ, මං ඔන්න අයින් වෙලා ඉන්නවා කියලා ඉන්නේ. අත් දෙක බැඳගෙන. බාහිර ලෝකයක් ඇතයි කියලා අරගෙන ඒ බාහිර ලෝකෙට සංවර වෙන එක තමයි සාමාන්‍ය ලෝකේ තියෙන මාර්ගය. නමුත් මාර්ග සත්‍ය කියලා කියන්නේ මොකද්ද? සම්බේ සංඛාරා අනිච්ඡාති, සම්බේ සංඛාරා දුක්ඛාති, සම්බේ ධම්මා අනාත්තාති. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග විසුද්ධියයි. සීල සංස්කාර අනිත්‍යයි. මේ මුලින් හටගත්තු එක පෙරණ තිබෙන හටගෙන නිරුද්ධ වුණා. ඒක දුක්ඛයි, ඒක අනාත්මයි, ඒක තමා කැමති විදිහට පාලනය කරන්න බෑ කියන එක දන්නවා. දකින්නකොට මොහුට බාහිර අලුතෙන් දෙයක් නිර්මාණය කරගන්නේ නෑ. සාමාන්‍ය මට්ටමේදී බාහිර පුද්ගලෙක් ඉන්නවා කියලා ද්වේෂය නැති කරගන්න සුවපත්ත්වවා කියලා කියනවා. නමුත් උඩ ගැඹුරට යනකොට 아무තෙන් සුවපත්ත්වවා කියලා පුද්ගලෙ නිර්මාණය වෙනවත් නැහැ. ඔහු gifted කෙනෙක් නම්, ඔහු සුභක පුද්ගලෙක් නම්, ඔහු සමත පූර්වංගම විදර්ශනා වනේ ඇතැම් විට ඔහු විපස්සනා පූර්වංගම සමතෙන් ගිහිල්ලා ඇතුලේ මේන් ස්විච් එකම ඔෆ් කරනවා. සාමාන්‍ය කෙනා බාහිර තියෙන ඩිවයිස් එක ඔෆ් කර කර යද්දී ප්‍රඥාවන්ත කෙනා එකපාරම ගිහිල්ලා ට්‍රිප් ස්විච් එකම ඔෆ් කරනවා. ඔබ දක්ෂ නම්, ඔබ සුභක කෙනෙක් නම්, ඔබ gifted කෙනෙක් නම් ඔබ මෙතෙන්ට යන්න. හැබැයි ඔබ එතන ගියත් ඔබ කවදාකවත් අනිත් ලෝකයට නිග්‍රහ කරන්නේ නැහැ. ඔබ දන්නවා ලෝකයේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් වෙනස් කියලා. හැම කෙනාම එක වගේ නැහැ කියන එක දන්නවා. සමහර අය මෙවැනි දර්ශනයකට එන්න තිය අඩු ගානේ සුගතිගාමි වෙන තරම්වත් අවස්ථාවක් නැති අය මේ ලෝකේ ඉන්න බව දන්නවා. ඒ නිසා ආම වශයෙන් බුදුහාමුදුරු සමහර ටිකක් ගිහිලා මට්ට කොණ්ඩලි වැනි අයට කියලා රූපේ පෙන්නලා ආවා සුගතිගාමි වෙන්න. අර චක්කමාන කුමාරයන්ගෙන ගාථාට කියනවා සුගතිගාමි වෙන්න. මහකාශ්‍යප මහරහතන් වහන්සේ දුප්පතේන පාරේ ගිහිල්ලා දුප්පතයන්ගෙන් පින්න වාද ටිකක් අරගෙන සුගතිගාම වෙන ඒවට මාර්ගයේ පෑන්ලියට පරිසම්බද දේශනා කරන්න ගියේ නෑ. හැබැයි හිම කෙනෙක් හම්බුණා නම් ඔඩියන්ස් එකක් ඒ හැම අවස්ථාවකින්ම කරුණාවෙන් කන් දේශනා කළා. එතකොට ත්‍රිපිටි මට්ට ද්වාද සංඛාරයේ මේක ඊළඟට තවත් ප්‍රශ්නයක් අරගෙන අවිද්‍යාව ගැනනේ. පරිසම්බද යාන්ත්‍රික මොලට ගියම අවිද්‍යාවෙන් ඉවර වෙනවා නේද කියලා. පරිසම්බද විවිධ න්‍යායවලින් කියලා තියෙනවා. සමට මැද හරියට වෙන නවත්තලා තියෙනවා. විඥාන හරියට වෙන නවත්තලා තියෙනවා. තෘෂ්ණා හරියට වෙන නවත්තලා තියෙනවා. එක එක තැන් වලින් විස්තර කරලා තියෙනවා. පටිසම්පදේ කියන්නේ ඇත්තෙම සරල එකක් නෙමෙයි, චක්‍රයක්. චක්‍රයක මුලක් පහ නැහැ. එතකොට එක තැනකදී අවිද්‍යාවෙන් අවසන් කරලා තියෙනවා විද්‍යාවෙන්. ඒක කියන්න හේතුවක් තියෙනවා. අවිද්‍යා නීවරණ නම් තණ්හා සංයෝජන නම් සංදාවිතං සංසරිතං මමං කියව තුම්මාකන්ද කියලා. අනුමතා ගෝයන් බික්කවේ සංසාරෝ කුම්බං කුටි නපඤ්ඤයිති කියලා දේශනා කරලා තියෙනවා. මේකේ මුල කියන්නේ කියෝතින් කෙරවරක් නැහැ. මුල කියන්නේ කියෝතින් ඇදැමිට අමීබාවගේ ගුණ සත්‍ය වෙන කියන්නේ මේ සමහරකට. මේ අපේ ආරම්භකින කියන්නේ. කොහොමද සත්‍යය ඒක ජීවිපස්සෙන් ඇවිල්ලා කොහොමද තව තවත් සම්වර්ධනුනේ කියලා. එහෙම කියන්නේ කියෝතින් මේ ඉලිය තියෙන අවස්ථාව මගට කියනවාට. ඉන්සා විද්‍යාව නවත්තලා තියෙනවා. හැබැයි අවිද්‍යාව නැතුවට සමහර තැන්වල අවිද්‍යාවට හේතුව ආශ්‍රව කියලා තියෙනවා. ඊට පස්සේ නැවතයි කියනවා ආශ්‍රවට මොකද හේතුව කියලා. ආශ්‍රවට මොකද හේතුව? ආශ්‍රවට හේතුව කියලා අය කියන්නේ අවිද්‍යාව. ඒ දෙකට සම්බන්ධ කරලා නවත්තලා තියෙනවා. එහෙම දැනුත් තියෙනවා. ඒතර විවිධ න්‍යායවලින් ඉස්සර කළ තියෙනවා මේක. ආශ්‍රව define කරන්න Defilements, unwholesome mental state, ඒ මට්ටමෙන් ගන්න පුළුවන් අපිට. ඔව් කෙලස් එක නේ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් අපි ගන්න දේ. ක්ලේශයන් කියන එක. එතකොට අවිද්‍යාවට හේතුව ආශ්‍රව, ආශ්‍රවවලට හේතුව මොකද කියලා අහන්නේ මාය. අවිද්‍යාව කියලා මේ දෙක එකට සම්බන්ධ කරලා එතනින් අවසන් කරලා තියෙනවා. එනිසා මොකක් හරියට තේරුම් ගත්තත් දැන් සම්මාදිට සූත්‍රයේ තියෙනවා එක කරුණක් පොතෙන් තේරුම් ගත්තත් ඔක්කොම හිලියන. යම් කෙනෙක් අවිද්‍යාව තේරුම් ගත්තොත් එතනින් ඔක්කොම ටික ලියන්න පුළුවන්. යම් කෙනෙක් සංස්කාර තේරුම් ගත්තොත් එතනින් පුළුවන්. ඒ මොකක් තේරුම් ගත්තත් අවසානයේ තේරුම් ගන්න ක්‍රමවේදය විදිහට සඳහන් කරන්න මොකද්ද? ආරස්නගේ මාර්ගය. හැම තැනදීම සම්මාදිට සූත්‍රය දක්වන්නේ මේක නිරෝධ කරන මාවත විදිහට සම්මාදිට්ඨිය පෙරටුවට ගත්තු ආරස්නගේ මාර්ගය. එක අතකින් කම්මස්සගත සම්මාදිට්ඨිය, අනෙක් පැත්තෙන් චතුසස්ති සම්මාදිට්ඨිය යුක්තව සම්මා සංකල්ප සම්මාදිට්ඨිය ආව ගම මේ තේින්නේ මොකද්ද? අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප. පින්නතුනේ මෛත්‍රිය නිකන් හදකලා කරලා වඩන්න බෑ බුදු දහමේ. මෛත්‍රියට මුලින් හේතුවක් තියෙන මොකද්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියෙන් පස්සේ සම්මා සංකල්ප එන්නේ අවිහිංසා සංකප්ප. අව්‍යාපාද සංකප්ප පැහැදිලි මාර්ගයේ මාර්ගය දෙකක්. ඒ සම්මා සංකල්පය ආව ගමන් ඊළඟ කොටස මොකද්ද? සම්මා වාචා. අනින්න කට පරිස්සම් කරගත් ඊට පස්සේ. කට පරිස්සම් කරන එකේ ප්‍රශ්නයක් නම් සම්මාදිටියේ ප්‍රශ්නයක් නම තමයි. සම්මා කම්මන්තේන කලින් වෙන්නේ සම්මා වාචාව. දිනුතුනේ මේක සරල නෑ. කෙනෙක් ප්‍රඥාවන්තද මෝඩද කියලා බලන්න ප්‍රධානම මිනුම්දණ්ඩ බාහිරට පේන භාෂාව. භාෂා හසුරන ආකාරය. වචනේ සිදුවන වැරදි හතරක් තියෙනවා. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, රළු කරුස වචන කීම. මේ සම්පප්පලාපව තමයි බාහිරට ප්‍රඥාව බලන්නේ. මෝඩකම බලන්නේ. කතා කරන වචන වලින් ඒ වචන ටික බලන්න ඔබ පෑක වචන ටිකක් කතා කරපු නිසා ඔබම රෙකෝඩ් කරලා තියන්න බලන්න. හිතර කරන එක නෙවෙයි සාමාන්‍ය දවසට ගිහිපු එක ඔටෝමැටික්ලි රෙකෝඩින් නැ කොහෙද දාලා බලලා තියන්න බලන්න තමන්ගේ ටයිටල්ස් ටික දාගන්න පුළුවන් තමන්ටම ඉස්සරහට කොයිතරම් ප්‍රඥාවන්ත උපාධිධාරී ටික ඔක්කොම බලගන්න පුළුවන්. වංශේ කුලේ ඔක්කොම තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන් කිසිම කෙනෙකුගේ රෙකමෙන්ඩේෂන් ඕනේ. පින්නතනී වාචාව සාකච්ඡාය ප්‍රඥා වේදිකම්බෝ. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ මොකින්ද? සාකච්ඡාවෙන්. කෙනෙකු ඇස් දෙක පියාගෙන හිටියා කියලවත් සංවර සීල වෙහට මෙහට ගියා කියලවත් කෙනෙක් ගැන බලන බුදුදහම ඉක්මන් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ගැන බලන ප්‍රධාන නිර්ණායකය භාෂා හසුරුවන්නේ. භාෂාවේ ලැංග්වේජ් ෆිලොසොෆි කියන බුදුදහමේ ඉහළම සංකල්පයක් පොත් ලියලා තියෙනවා ඒවට. බුද්දිස් ලැංග්වේජ් ෆිලොසොෆි කියලා. කෙටියම කියනවා නම් අභයරාජ කුමාර සූත්‍රය කියවලා බලන්න. හැබැයි ඒකෙන් කියන්නේ ප්‍රිය වචනම කතා කරනවා කියන එක නෙවෙයි කියන්නේ. අර කුමාරයෙක් ගැන කියන අතීන කුමාරයා, ඒ කුමාරයෙක් උගුරේ කටුවක් ඇනුනොතින් ඉතාම සැරෙන් ලේ වැගිරෙද්දි කටුව එළියට ගන්නවා කියලා කියනවා. දරුවගේ කටේ කටුව තිබෙදි අනේ පුතේ ඔයා හරිය හොඳයි කියලා ඔළුව අත ගාලා නිකන් දරුවා නිකන් හුරුතල් කරන්නේ. සම්මා වාචාව කියනන්නේ වගේ දෙයක්. ඇතැම් විට සැරෙන් වචන කියන කෙනෙක් හදාගන්න. බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා මෝග පුරුෂ කියලා තියෙනවා. සමහර ශ්‍රාවකයන් ඇවිල්ලා කෑ ගහගෙන ඉද්දී බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මාව අද හම්බෙන්න බෑ කියලා ප්‍රතිහේතු කරලා තියෙනවා. ඊළඟ දවසේ ආරවන වැරද සියලක්ම හදලා ඊළඟ දවසේ ධානය ලබාගෙන වැරද දෙන බුදුහාමුදුරුවෝ හම්බුනේ. ඒ නිසා සම්මා වාචාව කියන ලස්සන වචන කතා කිරීමවත් කතා නොකර ඉඳීමවත් නෙවෙයි. ධම්මීවා කතා අරියෝ වතුන්හි බව. කතා කරනවා නම් ධාර්මික වචන කතා කරන්නේ නැත්නම් එහෙම වෙනවා. නිතරම අර්ථවාදයක් කතා කරන්නේ. තමන්ට බලෙන්වත් කතා කරන්න දෙයක් නැහැ ගියන මැස්සේ. පින්නතුනේ අර කුෂ්ඨ රෝගීන් ඉන්නවා. ඇඟේ හාම පණුව දැම්මට පස්සේ ඒ කුෂ්ඨ රෝගීන් තාවකාලික සුවයක් සඳහා ඒ අය එකඟ වෙලා තියෙනවා ගින්දරක් ළඟ. ගින්දරය කියලා තියෙනවා. එතකොට ටිකක් අර වේදනාව අඩු වෙනවා රත් වෙනකොට කුෂ්ඨේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම්කිසි කෙනෙකුට මේ කුෂ්ඨ රෝගේ සනීප වුණා. සනීප වුණාට පස්සේ එයා එක්කන් යනවා ගිනිගොඩ ළඟට කැමති දින්න ඉන්න කියලා අහනවා. අර කුෂ්ඨ රෝගේ තියෙනකොට ගිනි ගින්න මැලගෙනකොට හරි සනීපයි. හැබැයි සනීප වුණාට පස්සේ බලෙන්වත් කියන්න බෑ ගිනි ගිනිගොඩ ළඟ තියන්න කියලා. එයාට uncomfortable එක. එනිසා සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන ජීවිතය සම්මා සංකල්ප වලින් ලස්සන වෙනවා. සම්මා වාචාවෙන් ඩිසිප්ලින් වෙනවා. සම්මා කම්මන්ත සම්මා ආජීවෙන් පිරිසිදු වෙනවා. සම්මා වායාමෙන් උද්‍යෝගමත් වෙනවා. සම්මා සතියෙන් සතිමත් වෙනවා. සම්මා සමාධියෙන් යාඥම්පත් කරලා සම්මා ඥානෙන් සම්මා විමුක්තියෙන් ඒ පුද්ගලයා බැබලෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ආරසිංහ මාර්ගයයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේ මාර්ගයයි රූපයේ සමුදය අත්ංගන්නේ මනමින් දැකලා ඒ සමුදය වෙච්ච රූපයේ සමුදය අන්තෙන් මිදලා අත්ංගමයේ නිරෝධයේ දකිමින් නිරෝධය කියන දුක්ඛ නිරෝධයට යන්න අපව සූදානම් කරන වැඩපිළිවෙල තමයි ආරසිංහ මාර්ගය කියලා කියන්නේ. ඒක අපේ ජීවිතයෙන් බැහැර දෙයක් නෙවෙයි. ඒ සම්මා දිට්ඨිය හිටිය පමණට තමා ගෙදර කෑමක් බීමක් කිව්වත් දරුවෙන්ගේ වැඩක් කළත් ගෙදර අතුපතු ගෑවත් රැකියාවක් කළත් හැම තැනදීම තමන්ට මේ ආරසිංහ මාර්ගයේ පිළිවදින දින අවස්ථාව. ඔහු හරිය සතුටින් ජීවිත හැමදේම කරන්නේ. ගෙදර පොඩි ගයක් නම් අනේ ගෙදර පොඩි කියලා සතුටින් භාවනා කරගෙන ඉන්නවා. ගෙදර ලොකු වෙනම ආලෝක රෝගයක් මට ලැබෙන හරිය හොඳයි පිනට ගෙදර ඔක්කොම අතු ගන්නවා අනේ අනිත් පැටත් තින් සිද්ධ වෙන්න කියලා. ඔහු වරින් බාහිරට දෝෂ ආරෝපණය කරන්න යන්නේ. ඔහු දන්නවා මේ හුඟක් දේවල් ලැබෙලා තියෙන තමන්ගේම කර්ම අනිසංස විදියට. අමුතෙන් දොස් කියන දෙයක් නැහැ. ඇතැමිට තමන් ප්‍රාර්ථනා කරලා හම්බෙලා තියෙනවා. සමහර අය ප්‍රාර්ථනා කරලා ලැබෙලින විවාහ වෙන්න මට එපාම කියලා ප්‍රාර්ථනා කරලා ආවා ඉන්නවා. ඉතින් විවාහ වෙන්න බැරි නම් දුක් වෙන්න ඕනේ නැහැ. මේ පෙර පිනක් තමන්ට මේ. තමන්ට ධර්මය ප්‍රැක්ටිස් කරන තමන් හිඳලා තියෙනවා. සමහරට විවාහ වුණත් හිතනවා ඇතැමිට ප්‍රාර්ථනා කරලා මට නම් දරුවෝ නම් ඒක දරුවෝ හිටියොත් ප්‍රැක්ටිස් කරන්න හරිදර. ඒ නිසා දරුවෝ නැතුණත් හොඳයි කියලා එහෙම ප්‍රාර්ථනා කරන්න අපෝය තියෙනවා. පින්නදී අපි දුක් වෙන දෙයක් නෑ. අපි හැම දෙයක්ම මේක තමයි කියන්නේ අර භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා හැම දෙයක්ම සුබ පැතර හිතනවා කියන්නේ මේක. දරුවෝ ඉන්නවා නම් හිතනවා හොඳයි අනේ දරුවන්ට ධර්මයට යොමු කරන්න පුළුවන්. තවත් දරුවෝ කැඩිපුර ඉන්නම මහරු කරන්නත් පුළුවන්. ඒ පැත්තේ ඉපැත්තේ හිතනවා. පින්නතින් මෙන්න මේක තමයි අපට ධර්මයෙන් ලැබෙන අනුසංසය. ඒ හැමදේම ඕනම දෙයක් අපට ජීවිතේ ලැබෙන ඕනම අභියෝගයක් මේ සද්ධර්මයේ නැමැති සේම භූමිය තුළට ඇවිල්ලා ඒ හැම දෙයක්ම අපේ ජීවිතේ යහපත සඳහා අපට යොදා ගන්න පුළුවන්. ඒ නිසා අපේ නෙතකට කඳුලක් නොනගෙනසේ බුදුරජාණන් වහන්සේ සියලු අවවාද අනුශාසනා අපට දීලා තියෙනවා. එනිසා තමන්ට දුකක් ඇති වෙන හැම අවස්ථාවකම දුක් වෙන නෙවෙයි යෝනේ. තමන් ලැජ්ජාවට පත් වෙන අය වනේ බුදුහාඳුර මට මෙතන වැරදුනා. මං ඉක්මනට මේක ප්‍රැක්ටිස් එකට එනවා කියලා. තමන් නැවත නැවතත් බුදුහාඳුරට වැඳලා අර ප්‍රැක්ටිස් එකෙන් ගිලිහෙච්ච දේවල් නැවත ප්‍රැක්ටිස් එකට එන ඉක්මන. එනිසා මේ දුර්ලභවල මූතම් ජීවිතය වඩාත් මාර්ගවත් කරගන්නට මේ සිහෝකම සූත්‍රය බුදුහාඳුර සඳහන් කරන්නේ මේ රූපයේ සමුදය මේ රූපේ අත්ංගමය මේ වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධ පංචකේ සමුදය මේ අත්ංගමය හේතු ඇති කල්හි හටගෙන හැමතැනම නිරුද්ධ වෙනවා මේක දකිනගෙන අනිමිත්ත ශුන්‍යත අපානිතෙහි විදියට කිසිම තැනක හිත බැසගන්නේ හැම වෙලාවෙම ස්කන්ධ පංචකේ සමුදයමයි දකින්නේ කිසිම දෙයක් සාර වශයෙන් ගන්නෑ හේතු ඇති කල්හි හටගෙන නිරුද්ධන ආකාරයෙන් දකිනවා අප්පණිහෙත කිසිම දෙයක් සාරවදින් ගන්නෙ නෑ. සංඛාරා හද රූපම සංස්කාර හරියට කිහිල් කඳක් වගේ ගැලවෙලා පස්සේ කඳවල බලනකොට ඇතුලේ කිසිම හරයක් නෑ. ඒ නිසා මේ යථාර්ථයේ තේරුම් ගන්න අපි මොකද වෙන්නේ? ඉහළම මට්ටමේ ප්‍රඥාවෙන් ඉන්නෝ. ඒ ප්‍රඥාවෙන් ඉන්න අපේ වැඩිපුරම වඩන ගුණය තමයි උපේක්ෂාව කියන ගුණය. එන්න එනම තමා නිහඬ කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි කොච්චර හොනේද හිටියත් Taman කියන වචන අහන්න පොඩ්ඩක් හරි කවුරුහරි සූදානම් නම් කොහොම හරි මේ කාරණියට කියන උත්සාහ කරනවා. කොහොම හරි මේක තේරුම් කරලා දෙන උත්සාහ කරනවා ලෝකෙට. පින්නතුනි මේක තමයි අපි ධර්මයෙන් ගන්න ප්‍රතිඵලය. ඒ විතරක් නෙවෙයි මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න ගන්න Tamanට කවදාවත් සමාජ ලෝකෙට දෝෂ ආරෝපණය කරන්නේ නැහැ. ලෝකෙන් මට අසාධාරණයක් වුණා කියලා ලෝකෙට බනින්නේ නැහැ ඔව්. මම මෙච්චර ලෝකෙට කළා මට කිසිම දෙයක් ලෝකෙම උනේ නැහැ. මං අහවලට මෙච්චර කළා කියලා කවදාවත් දොස් කියන්නේ නැහැ. ඇයි ඒ? ඔහු දන්නවා තමා ලබාගත්තු මේ ආධ්‍යාත්මික සුවය අර තමා කරපු සියලුම කැපීම් වලට වඩා වටිනා බෙනිෆිට් එකක් තමට ලැබිලා කියලා දකිනවා. මේ ධර්මයේ සෙවණැල්ල හොව තමට ලැබුණොත් එදාට තමන්ට හිතෙනවා දවසේ පැය 24ෙම නොනිදා වැඩ කළත් තමා ලෝකේට ණයයි කියලා. ඒ විතරක් නෙවෙයි තමන්ට කොච්චර සුදුසුකම් තිබුණත් අධ්‍යාපනික වශයෙන් ධනයෙන් රූප සම්පත්තියෙන් නිරෝගී වයෙන් කොයි හැකියාවක් තිබුණත් අර සරුවත් හාමුදුරුවෝ හිටියේ වගේ අන් සිඳුණු ගොනෙක් වගේ මෝඩ කෙනෙක් වගේ ඉන්නේ කොයිද? හරියට දෙපා පිස්නා කාපට් එකක් වගේ අනිත් අයගේ සියලුම නිিন্দা අපහාස තමන්ගේ පැත්තට ආවත් ඒ සියල්ලක්ම විඳ දරා ගන්න අනතිමානී කෙනෙක් බවට පත් වෙනවා. ඇයි ඔහු දන්නව මේ ලෝකෙන් තමන්ට සාධාරණකම් වෙන්නේ යගේ තියෙන නොදැනුවත්කම නිසා. ඒ වැරදි වෙන හැම දෙනාටමත් මෙත්සිතින් සමාව දෙනවා. අනේ ඇයට මේක කර්ම විපාක එන්න එපා කියලා තමන් නිතරම ඇයටම ප්‍රාර්ථනා කරනවා. තමන් ගැනට වඩා තමන්ට දුක අනිත් කෙනා ගැන. අනේ මන්නේසාර කෙනා මට බැනලා දුක කරගත්තනේ අකුසලයක් කරගත්තනේ. අනේ ඒ අකුසලයට යන්නේ නැහැ අසුපත් වේවා. මේ ගියාත් මගේ අම වෙන්න පුළුවන් මේක නම් මේ වැරදීමකින් පොඩි මිස්ටේක් එකකින් මේ ටික වෙන්නේ කියලා තමා සමාව දෙනවා යන්න. ප්‍රශ්නේ මහන් තියෙනවද? ඇත්තම මේ වැනි විට ඔහුට පංචස්කන්ධ ලෝකේ ඇත්ත ලෝකය කියලා කතා දෙකක් නැහැ. එකයි පේන්නේ ඔහුට. මේ මට්ටමට ප්‍රඥා දින වෙනකොට ඔහු දන්නා බාහිරගෙන උඩ බැන්නත් බණින් තමගම විඤ්ඤාණය කියලා දකිනවා. ඒ නිසා බාහිරට සමාදෙන කියන පුද්ගලයාට තමන්ගෙම විඤ්ඤාණයටයි තමන්ගෙම චක්ක මන විඤ්ඤාණයට සමාදෙන කියලා අභ්‍යන්තරෙම නිවල ඉන්නේ ඔහු. ඒ නිසා ඔහුට බාහිර අභ්‍යන්තර කියලා ඕන දෙයකට පැන වෙන්නේ නැහැ මේ අවස්ථාව. හොඳයි පින්තුනි කාලයත් එක්කලාගේ අනේ ස්වාමීන් වහන්සේ සෝදානමින් ඇති. හොඳයි අද අප සඳහන් කළේ පළමුවෙන් අපි සුගතිගාමී යන මාර්ගය සඳහන් කළේ. එනිසා තමන් තමා පිළිසරණක් හදාගන්න ශ්‍රද්ධාවෙන් සීලෙන් ශ්‍රුතවත් බවින් ඔව් ඊළඟට ප්‍රඥාවෙන් මේ කරුණෙන් පුළුවන් තරම් දිනු වෙන්න ඒව දවසට වැඩිපුර හිතන මට්ටමට හොඳට මනස හදාගන්න පරිසරය ගෙදර හදාගන්න පිරිසුදු කරගන්න හොඳට බුද්ධ වන්දනා කරන එක පහනක් පූජා කරන එක මල් පූජා කරන එක ඇඳුම් පිරිසිදුව තියාගන්න එක ඒවත් මේකට වැදගත් වෙනවා. ජීවිතය ඉතාම ලස්සනට පිරිසිදුව ඉන්න සල්ලි එහෙම හොඳට තියෙනම් හොඳම වාහනයම ගන්න කමක් නැහැ. වටිනා වාහන ගන්න. හැබැයි ඒ වාහනෙට වඩා ඔබ වටිනා කෙනෙක් වෙන්න ඕන. වාහනේ යද්දි නිකන් ඔබ දුක හිසගෙන කතා කර කර යන්නේ නැහැ. හොඳම ගැඹුරු ධර්ම කාරණා කතා කර කර යන්නේ වාහනෙට වඩා ඔබ කතා කරන වචන වටින වෙන්නට ඕන. ඔබ අඳින ඇඳුම් වලට වඩා මේ ඇඳුම ඇතුලේ ඉන්න කෙනා වටින කෙනෙක් වෙන්නට ඕන. ඔබ පාවිච්චි කරන ඩිවයිසස් වලට ආභරණ වලට වඩා ඔබ වටින කෙනෙක් වෙන්නට ඕන. අන්නේ වටිනාකම ඉහළ මට්ටමට ගන්න තමයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. ඒ නිසා අපේ ශරීරයට වඩා අපි වටිනා කෙනෙක් වෙන්නේ අපේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව තමයි අපට තියෙන ලොකුම මැණික, ලොකුම දියමන්තිය. ඒ ප්‍රඥාවෙන් තමයි අපව සෝභමාන කරන්නේ කියලා සඳහන් කළා. එනම් සාමයේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් සෝභමාන වෙලා සීලෙන් පිරිසුදු වෙලා සමාධියෙන් තැන්පත් වෙලා විමුක්ති ඥානවලින් ජීවිතයේ උත්පරීම සුවය කරා යන්නට මේ උතුම් කුසලයක් ඔබට ශක්තියක් ධෛර්යයක් පිණිස වේවා. මේ සීල පින්කම හේතුවෙන් නිරුක් නිරෝගී බව චිර ජීවනය දිගාසිරි සම්පත්තල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නින්භයං